අනිත්‍ය ධර්ම මෙනෙහි කිරීම. හේතුඵල ධර්ම මෙනෙහි කිරීම. දැන් ආනාපාන සතිය කියන්නේ හිත පිළිතුරන එක මුල් අවස්ථාව සමිතය. ඒක සතිපට්ඨානයි. සතිපට්ඨාන භාවන කියලා කියන්නේ මේ හුස්ම ගැන සිහිය තියාගෙන වෙලාවෙදී මේ හුස්මේ ඇතිවීම නැතිවීම නැත්නම් ඒ හේතුඵල සම්බන්ධය මොනින් මෙනෙහි කිරීම. එතකොට මේ හුස්මේ නැති නිදහස් වෙලා සම්පූර්ණයෙන්ම අනිත්‍යතාවයට පිහිටනවා. ඒක නිදර්ශනයක් වැදගත් බර එකක්. දැන් අපි ක්‍රියාපද භාවනාවෙන් ඇවිදිනකොට ඇවිදිනවා කියන සිහ පිටුවාගෙන ඉන්න එක ඒක සතිපට්ඨානයි. එහෙම හිතියත් අපි අවිද්‍යාවෙන් සම්පූර්ණ නිදහස් වෙලා නැහැ. අවිද්‍යාව කියන්නේ මොකද්ද? අපේ හිත රූපේ තුළ පිහිටලා තියෙන මෙතන අවිද්‍යාව කියන අනුසයයෙන් හරි. නමුත් අපි ධර්ම මාර්ගයේ වඩන හැටියට එහෙම හිත පිළිගුවා ගන්නේ හිත සමාධිමත් කරගන්න. විදර්ශනාට යන උපකාරයක් සඳහා. එතකොට එතන සිය තියාගෙන ඊට පස්සේ දෙවෙනි පියවර විදියට සතිපට්ඨාන භාවනාව නැත්නම් හේතුඵල ධර්ම අධ්‍යයනය කිරීම, හේතුඵල ධර්ම නොනින් දැකීම විදර්ශනා වැඩීම කරනවා. ඒක සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ. සක්නම් භාවනා කරනකොට කෙසේම් වෙනකොට සමතේ විදිහට වඩනත් පුළුවන්. ගච්ඡන්තෝ වාදක්ඛාමි විපදානාති කියපු විදියට ඇවිදිනකොට ඇවිදින එක ගැන සිහිය යන එක කයරේ දෙපිට උනන ඒක සමත භාවනා. හැබැයි කෙනෙකුට නම් පොරුවන් ඒ හිත සමාධිමත් වෙනත් එක්කම මේ කය දැන් තේරුම් ගන්න වෙලාවේදී මේක කය නිරුද්ධ වෙලා මේක නැති වෙන කිසිදු දෙයක් දැන් මේ මනසින් තේරුම් ගන්න කියලා බලලා ආහාර නිසා හටගත්තු ශරීරය ආහාර නිරෝධී නිරෝධ වෙනවා කියලා දකින්න එක ඒක සතිපට්ඨාන භාවනාව. ඒක විදර්ශනා. මෙන්න මේ දෙකම අපි දැනගන්න ඕන වෙනස. ඕනෑම කෙනෙක් භාවනාවක් දෙනකොට භාවනා කරනකොට අපි දැක්කේ නේද ඕන මෙයා මේ කියන්නේ සමත භාවනාවද විදර්ශනා භාවනාවද කියලා දැනගන්නවා. හැබැයි විදර්ශනාව කියන්නේ අනිත්‍ය කියන වචනේ කිව්වට විතරක් විදර්ශනා වෙන්නේ නැහැ. දැන් මේ ශරීරයේ සතර මහා භූත රූප වලින් හැදලා තියෙන්නේ මේක විනිවිද යනවා කියලා සත්‍වරයේ කෝටි වාරයක් විනිවිද යන කියලා බැලුවත් විදර්ශනා පාන වෙන්නේ නැහැ. ඒ සම්මත සත්‍ය තුනම ඒ තියෙන්නේ. ඒත් විදර්ශනා පාන කියලා කියන්නේ මොකක්ද? මෙතන රූපයක් තියෙනවා නම් මේ රූපයේ මේ මොහොතේ නිරුද්ධ වෙලා කියන බලන එක තමයි විදර්ශනා කරට යන්නේ. ඒත් අතීතයක හිත තියලා අතීතයේ නිරුද්ධ වෙච්ච එක බලනකොටම වර්තමානයේ නිදහස වෙනවා. දැන් සාල්ුණක් නැහැ කියන්නකො. දැන් අපි කෑම කනකොට බස්කින්ගන්නට බෙදාගෙන කෑමේ අපිට රස දැනෙනකොට අපි හිතාගෙන ඉන්නේ පිඟානේ තියෙන කෑමේ රස දැනෙන කියලා. හිතර අපි පිඟානේ තියෙන කෑම අනේ කැඩෙනව බිඳෙනව අනිත්‍ය අනිත්‍ය කියලා බලනවා අපි. පිඟානේ තියෙන කෑම. අපිට පිඟානේ තියෙන කෑම වලට ආසාව දුර වෙනවද? ඔව් පිඟානේ අපි නැති කෑමක් ඇති කියලා අරගෙන දැන් කෑම දෙන්නේ නැහැ. කෑම රස දැනෙන කඩේ නැති. කඩේ වැට කෑම දාගෙන අපි ඒ කෑම පිටේ තියෙන එක හිතාගෙන දිනන්නේ කියලා හිතාගෙන අනේ මේ කෑම අනිත්‍යයි අනිත්‍යයි මේක දුරවත් නෙවෙනවා මේක සතර මහා භූතවලින් හැදිලා තියෙන කියලා බලනවා. කෑම තියෙන්නේ මෙහෙම. එතකොට මෙතන ඒ වෙලාවට ලෝභදේශයට වෙන පුළුවන්. හැබැයි අවිද්‍යාව දුර වෙන්නේ නැහැ. අවිද්‍යාව දුර වෙන්න මොකද කරන්නේ? කෑම තියෙන්නේ මේ පැත්තේ කියලා බලනවා. බලපු ගමන් මොකද වෙන්නේ? කෑම දන්නවා මේ වගේ ලස්සන කෑමක් නෙවෙයි මෙතන තියෙන්නේ. මේ වෙලාවේ අර කැලත් එක මිශ්‍ර වෙලා මේ දුර්වර්ණ වෙච්ච අපිරිසිදු කෑමක් තමයි මෙතන තියෙන්නේ කියලා දැනගත්තු ගමන්ම ආයි ආසාව දුර වෙන කියලා ගන්න දෙයක් නැහැ. මේක බලන ගම තමයි ආසාව දුර වෙන හේතුව. මෙන්න මේ සියුම් කාරණාව කියන ගත්තු තමයි අත්‍යවශ්‍යම අපි බුදුදහමේ මේ අවිද්‍යාව දුර වෙන තැන තේරුම් ගත්තේ. මේක වෙන්නේ තේරුම් ගන්න ඕනේ අධ්‍යාපනය කියන්නේ මෙන්න මෙතෙන්ටයි. ඔබේ බුද්ධිය කියන්නේ මෙන්න මේ වෙන්නේ තේරුම් ගන්න එක. නැතුව ඔබට උපාදි කියක් කියන එක අදාළ නැහැ. ඔබට අහුරා කියන්න බැරිමත් කමක් නැහැ. ඔබට මෙන්න මේක තේරුම් ගන්න පුළුවන් නම් අන්න ඒකට තමයි ඔබ බුද්ධිමත් කියලා කියන්නේ. බුදුන් වහන්සේගේ කාලේ සමහර අය හිටියා අකුරක්වත් දැරියයි. හැබැයි මේක කියනකොටම තේරුණේ නැහැ. නෑ ආසාවක් නෑ ඒක ජීවත් වෙන්න කිසිම ආසාවක් දකින්න රූපයක් මුකුත් නැහැ. ඒ කියන්නේ එහෙම ඉතින් අපිට ජීවත් වෙන්න බැරි වෙනවානේ. ඒ විදිහට අපි අර නෙගටිවිටි පැත්තටම යනවා. දකින හැම දෙයක්ම, කනට ඇහෙන හැම දෙයක්ම නෙගටිවිටි වෙනවානේ. නෙගටිව් විදිහට අපි ගන්නවා ජීවිතේ. ඔව් මේකයි අන්තයට ගියොත් කියන එක මම කියන්නේ හන්දරම. ඔව් ඇත්තෙන් මෙන්න මෙතනින් තමයි වැඩගත් පිළිවෙත තේරුම් ගන්නට ඕන. බුදුදහම රූපයක් නෑ කියන්නේ නෑ. බුදුදහම රූපයක් ඇතේ කියන්නේ නෑ. ඇතේ කිව්වත් අන්තයක්, නැතේ කිව්වත් අන්තයක්. දැන් අපි සරල උදාහරණයක් කියන්නේ. දැන් කෑම උදාහරණම ගන්නකො බලන්න. දැන් කෑම කන වෙලාවේ රස දැනෙන කටේ තියෙන කෑම කියලා දැක්කොත් ඉන්නේ අපට රස විඳින බඳවද්ද? රස දැනීම නැති වෙනවද? කටේ තියෙන කෑම මෙතේ කියලා දැනගත්තට රසේ පොඩ්ඩක් අඩුවක් වෙන්නේ නැහැ. අපට නැති වෙන්නේ මොන දෙයද? නැති වෙන්නේ කෑමට තියෙන ආකාරය නැති වෙන්නේ. රසේ නැති වෙන්නේ නැහැ. බුදුදහම අසුභවාදීව සුභවාදීවත් නෙමෙයි කියනවා. බුදුදහම කියන්නේ යථාර්ථවාදී. බුදුදහම කියන කතා ඒ යථාර්ථවාදී බව තේරුම් ගැනීමම තමයි දුකෙන් නිදහසන හේතුව. සරල උදාහරණයක් කියනකො. සරලම උදාහරණයක්. අපි දැන් දෙන්නෙක් ඉන්නවා. දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් අසනීපෙල ඉන්නවා. අසනීපෙල කාලයක් ඉන්නවා. මෙයා ටිකෙන් ටික දුර්වල වෙනවා. දැන් අපි දන්නවා මෙයා මැරෙන්න ඉන්නේ කියලා. අපි කාලයක් මරණය කියලා බල බල ඉන්නවා. හැබැයි එයා මෙලොව උදව් කරනවා. සනීපෙන උදව් කරනවා. එහෙම කරගෙන ඉන්න ගමන් එයාට කලින් තව කෙනෙක් අසනීප නොවිහිදී කෙනෙක් අපි ආ දිගටම ජීවත් වෙයි කියලා හිතපු කෙනෙක් මරණපත් වෙනවා. එතකොට ඊට පස්සේ දවසකට දෙකකට පස්සේ යන ලෙඩ වෙලට ගන්න නියම. අපිට වැඩිමල දුකක් ඇති වෙන්නේ කොමන කෙනාගෙනද? ඔව් හදිස් අපි කලින් හිතලා නැහැ. එතකොට මරණය ගැන හිතන එක ඇත්තෙම මනස භාවනාව එක දසුපියක් නෙවෙයි. අපි මිනිගෙනාට කලින් උදව් කරන ඉක්මනින් අපි අදේර වෙන දුස්සහ කරනවා. අපිට යන්නේ නැතුවම දුක අඩු වෙත්තේ අපි යන්න කලින් උදව් කළා. අනිත් කෙනාට කවදාවත් හිතුවේ කලින් මැරේ කියලා. අපි හම්බක් ජීවිතය ගැන හිතුවේ. නමුත් අපිට උඩ වැටි. අන්නේ වගේ තමයි. දැන් මේක තේරුම් ගත්ත කෙනා ශරීරයේ මේ කොටස් ටික දකින්න කෙනා. යම් මෙතනින් නවතින්නේ නැහැ ඇත්තෙන්ම. මේ ශරීර කොටස් ටික මෙහිමයි ශරීරය ඇතුලේ අසුභාදී දේවල් කියන මේව හරියට දකින්න කෙනා සුභාදීව හිතන කෙනාට වඩා අනිත් කෙනාට මෛත්‍රී සාගත වෙනවා. අනිත් කෙනාට උදව් කරනවා. ලෙඩ වෙච්ච කෙනාට සලකනවා. ලෝකේ වැඩිපුරම සලකන්නේ ධර්ම දාන කෙනා. මේකේ අවසාන ප්‍රතිඵලය අසුභාදීක බලන එක නෙවෙයි. අසුභයේ සුභ දෙකම විමතරලා උපේක්ෂාපත් වෙන එක. කෑම මෙතන කියන බලන එක හෝ ඇත්තට දකින්න රූපය නිරුද්ධ වෙලා කියලා දකින එක දුකෙන හේතුවක් නෙවෙයි, කලකිරෙන හේතුවක් නෙවෙයි, එපා වෙන හේතුවක් නෙවෙයි. ලෝකේ ලස්සනටම සෞන්දර්ය වර්ණනා කරලා දෙන කවුද? රහතන් වහන්සේලා. මෙහෙණි වහන්සේලා, ස්වාමීන් වහන්සේලා තියෙන ගාථා තේර කිරි ගාථා කියලා බලන්න. උන්වහන්සේ තරම් ලස්සනට මේ පරිසරය වර්ණනා කරපු කවුරුවත් නෙවෙයි. පරිසරයේ ලස්සන දිහා බලනවා. ලෝක සම්මත වීඩියෝ දෙකම දේශනා කරනවා ලස්සනයි කියලා දැක් තියෙනවා නම් මමත් ඒක ලස්සනයි කියලා කියනවා. ලෝක සාමාන්‍ය කෙනෙක් ලස්සන නැහැ කියලා කියනවා නම් මම ඒකක් තියෙනවා. ලෝක සම්මත වීඩියෝ මම ඒක කියලා මේකේ නිරුද්ධ වෙච්ච රූපයක් මේ තියෙන කියන එක ගැනත් මම දේශනා කරනවා. එතකොට අර ලස්සන සහ අවලස්සන කියන දෙකම දකිද්දී ඊට වඩා ගැඹුරට ගිහිල්ලා ඒ දෙකෙන්ම දුකක් ඇති නොවන විදිහේ මනසක් හදාගෙන අදහස් කරනවා. ඇලින් ගැටීම් අඩු කරගන්න එතන. ඇත්තටම මේක දකිනාත් එක්කම ඇලියන් ගැටියන් දුරු කරන්න කියලා කරන දෙයක් නෑ ඇත්තෙන්ම. දැන් මෙතන සම්පූර්ණ කරුවර වෙලා තියෙනවා නම් කරුවර වෙච්ච තැනක් අපිට දුරු කරන්න බෑග් ටිකක් අරන් ඇවිල්ලා කරුවර අයින් කරන්න පුළුවන් පුළුවන් දැක්ක. අපිට බෑ. අපිට කරන්න තියෙන්නේ ලයිට් එක පත්තු කරන එක. ලයිට් එක පත්තු කර ගමන්ම ආලෝකයෙන් එක ධර්මතාවයක්. අන්න ඒ වගේ මේ අපි ඇසුරු කරන ලෝකය මේ අපි ඇසුරු කරන ලෝකය මේක මොහොතට කලින් නිරුද්ධ වෙච්ච ලෝකයක්. අප මේ වෙලාවේ මනසින් ගොඩනගා ගන්න ලෝකයක් කියලා දැනගත්තු ගමන්ම නැති වෙන්නේ අපි අවිද්‍යාවයි. ඒ අවිද්‍යාව නැති වුණා කියලා ලෝකෙට කරන සැලකිල්ල, උපකාරය, අනුකම්පාව නැති වෙන්නේ නැහැ. ඒක මීටත් වඩා හොඳට කරනවා අපි. අදාපි සලකන්නේ අපේ ළඟම ඥාතීන්ට. එයාගේ දුකේ විතර අපි පිට වෙන්නේ. හැබැයි මේ දර්ශනේ දැක්ක දවසට අපි අපේ ඥාති මිතරක් නෙවෙයි. මේ මුළු ලෝකෙම මිනිස්සු දුක් විඳින්නේ. මේ අවිද්‍යාව නිසා නේද? ඒ මිනිස්සුන්ට දුකේ නිදහසම උදව් කරනවට නේද කියලා ලොකු අනුකම්පාවක්. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ මෙන්න මේ අවිද්‍යාවෙන් අපව දුරු කරන්න. එහෙම යන්නේ කියන කටමැති නම් ඒක නට සම්මුති සත්‍ය සූරියෙකට ටිකක් ටිකක් කරන්න පුළුවන්. යට දාන සීල භාවනා ටිකක් කරලා දෙමෝපියන් සලකලා සම්මුති ඉන්න පුළුවන්. හැබැයි ඊටත් වඩා අනිත් විදිහට යාට ඉක්මනටම දුකෙන් නිදහසන කැමති නම් මොකද දැන් අපේ ජීවිතේ දුකක් ආවොත් අපේ ළඟම ඥාතිවරයෙක් මේ කී වෙලාවේදී දුකක් ඇති වෙනව නෑ. අපට අපි දැනගෙන දැක්සෙන පුළුවන් දේ දුක නිදහසෙන්. අනේ මේ හිතුවත් අපි දුකයි මේ වීඩියෝ දිවිති අස්වාදී කියලා අපිට ඉන්න පුළුවන්. හැබැයි එහෙම ඉන්න අපි අපේ ළඟම කෙනෙක් නැති වෙච්ච මොහොතක නැත්නම් අපට ලෙඩක් වෙච්ච මොහොතක අපට සර්ජරියක් වෙලා අනතුරක් වෙලා අපේ ශරීරයෙන් කැල්ලක් අයින් කරන වෙච්ච මොහොතක අපට පුළුවන් දෙයක් හදාගෙන ඉන්න අපට බෑ කියන තුන් ඒ මොහොතේ අපට මොන දෙයක් වෙන එකට අන්නේ දුක් එකක් ඉදිරියේ තියාගෙන තමයි මේ කටයුතු කරන්නේ. එනිසා බුදුදහම කියන්නේ අසුභවාදී වෙන ගැන කල්පිරීමේ දහමක් නෙවෙයි. මේක තේරුම් ගත්ත පමණට යා ජීවිතය අනිත් කෙනාගත් වරා ජීවිතේ වැඩ කරන කෙනෙක්. රහතන් වහන්සේ කියලා යම් කිසි දෙයකට අනුශාසනා කරනවා නම් මේ අනිත්‍ය දැකපු අය ලෝකයේ අනිත්‍යයට වඩා ගැඹුරු ලෝකෙ දෙස බලනවා. දැන් ශ්‍රී ලංකාවේ රුවන්වැලි සෑය, ලෝමහා ප්‍රාසාදේ වගේ නිර්මාණ හදනකොට අනුශාසනා කරේ රහතන් වහන්සේලා. ඒ රහතන් වහන්සේලා නිර්මාණයක් කරවතින් ගැරන්ටි පොතර කාලෙකටද? අවුරුදු 1000කට. අවුරුදු 1000 කිසිම පිළිස්සකරක් නොකර අවුරුදු 1000කට ගැරන්ටියක් කියලා දුන්න රහතන් වහන්සේලා. අද කට්ටිය කොහොමද? උපරිම අවුරුදු 100යි 200යි. මෙන්න මේක තමයි යථාර්ථය. මේ යථාර්ථය තේරුම් ගැනීම ලැබෙන්නේ අපට ප්‍රඥාව. ඒ ප්‍රඥාව ලැබෙච්ච ගමන වෙන්නේ අපට එන්න කියන දුකින් අපි නිදහසෙන්. අපි කෑම කනකොට මේ කෑම ටික මෙතන කියලා නෝනින් බැලුවට අපට වමන යන්නේ නැහැ. අපට වමන යන්නේ නැහැ. අපට වෙන්නේ අපට මේ ඉස්සරහා තියෙන කෑමට තියෙන ආසාව නැති වෙනමයි. අපට රසෙ තියෙන පොඩක්කට එක බාධාවක් වෙන්නේ නැහැ. මෙතන තියෙන මේ රූපය නිරුද්ධ වෙච්ච මොහොතක් දැනගත්තොත් මේකට අපි කලකිරීමක්වත් මේක ප්‍රතික්ෂේප කිරීමක්වත් වෙන්නේ නැහැ. ඇයි? එයා සම්මුති සත්‍ය තුල ඉඳගෙන එයා පියවරෙන් පියවර ගන්න වඩපු කෙනෙක්. එයා සීනි වඩපු කෙනෙක්. මෛත්‍රී භාන වඩපු කෙනෙක්. සෝපත් වෙනවා කියන වැඩකට නැවෙන්නට ආවේ. එක විදිහ මුලින් ගෙන මෙතනට ආවේ නෑ එයා. එයා අනුකූල ප්‍රතිපදාවක් දෙන්නේ ගැටුවල් පෑන්ටක විදිහට මෙතනට ආවේ. එතකොට එයා මේක නෝනේ දකින ගමන්ම අනිත් පැත්තෙන් මේ තැනත්තා ලෙඩමෝතින් එයාට සලකනවා. එයා තමන්ගේ කෙනෙක් වෙන්න ඕනේ නෑ පිට කෙනෙක් වුණත් එයාට සලකනවා. අද අපි සලකන්නේ අපේ දරුවට අපේ ඥාතියට විතරයි වෙනත් හැට බලන්නේ නෑ අපි. නමුත් මේ දර්ශන ලාපු කෙනා මේ ඉදිරිපත් වෙන තිරසට වුණත් මේට කලින් එයාට ධර්ම අවබෝධය ලබා දෙන්නට ඕන. මෙයා ඉක්මනින් අනුබන් සුභසිනාමයයි කරවන්න ඕන කියලා මේ දර්ශනය තන වැඩ කරා. එනිසා දර්ශනය දැනගත්ත කියලා ජීවිතේ එපා වීමක් හරි ජීවිතේ කලකිරීමක් හරි වෙන්නේ. එහෙම ඇති වෙච්ච පමණට ජීවිතය අනිත්‍යකට වඩා ප්‍රසාදයෙන් අනිත්‍යකට වඩා අප්‍රමාණව වැඩ කරන කෙනෙක්. යා දන්න අනාගතයේ මේ දුක් ටික එනවා නම් ඒ එන්න කලින් මම ඉක්මනට මේක නිදහස් වෙන ඕන කියලා. තව ප්‍රශ්නයක් මම අහන්න. ඔය ඇත්තටම අපටම මුලින්ම හිතෙනවා නම් කාලයක් යද්දී ධර්මයේ ගැඹුරට යද්දී මේ ධර්මයේ ස්පර්ශ කරපු අය මේ ධර්මයේ පුහුණු කරපු අය මේක රිසල්ට් එක ගත්තු අය ජීවිතේට මොන දෙයක් විදිය ගත්තදින් ඉතාම පැහැදිලි මේක අවබෝධ යන ගමන. මේක සම්පූර්ණයෙන්ම අවිද්‍යාවෙන් දුරු වීම කරා යන ගමන. ප්‍රඥාවෙන් අප ඔසවා ගමන කියන ධර්මයක් මේක. මේ ධර්මයේ පළවෙනි ආනිසංසය තමයි පැහැදිලි ලැබෙන්නේ. ඒක ලැබිච්ච ගමන් මාත්‍යන්ත ලොකු ඉන මොටිවේෂන් එකක් වෙනවා. මේක ඉක්මනටම ප්‍රැක්ටිස් කරලා රිසල්ට් එක ගන්න ඕනේ කියලා. ඊයන් ගමනේදී මේ අවසාන රිසල්ට් එක ගැනකම් අපිට මුල් පියවරවල වලදී අපට සතුට ලැබෙන්නේ මේ ගමන යන්නේ. අවසාන ප්‍රතිඵලේ ලබන සතුටක් නෙමෙයි මේක. අපි දන් දෙනවා නම් දන් දෙන මොහොතේ සතුට ලැබෙනවා අපට. අපි සීල රැකෙනවා නම් ඒ සීලේ පමණට අපට සතුට ලැබෙනවා. අපි සමත භාවනාවක් වැඩනවා නම් ඒ සමත භාවනාවෙන් හිතකම්පක් කරගත්තු ගමන්ම ලෝභ දේ අඩුවෙන එකම හිතේ විතක්ක විචාර කීප සුත මෙන්න මේ සුභවාදී වූ පොසිටිව් මෙන්ටල් පොසිෂන් හදගන්නවා අපිට. මේක නෝ සතුටක් වෙනවා. හැබැයි ඔය ඒක දන්නවා තමයි අවිද්‍යාව කියන්නේ කියලා. ඊට පස්සේ පියවර තමයි යනවා සතිය ධම්ම විචේ විරියාදී වචන කරන වඩලා එතන තියෙන ප්‍රීතිය කියනවා. ඒ ප්‍රීතිය ලෝකේ ඇත්තට කියලා අරගෙන ලබන ප්‍රීතියක් නෙවෙයි. ඒ ප්‍රීතිය මේක නිරෝධය දකින්න එක්කම අනිමන් දුකෙන් දැන් නිදහස් වෙලා නේද? මට මේ දුක් එක දැන් ඉන්නේ නෑ නේද කියලා. ඒ අවබෝධයෙන් ඇතුළේ සොයා බලපත් වෙනවා. හොඳ අපි සඳහන් කළේ සතිපට්ඨානය සතිපට්ඨාන භාවනාවක් කියන කාරණේ. දැන් බලන්න අපේ සරලම බලන්න අපේ ශරීරයේ තියෙන කොටස් මේ ඇතුලේ තියෙන කොටස් එළියට ගියහම අපි දන්නවනේ අපිරිසුදු කියලා. අපිරිසුදු දෙයක් අපි දන්නවා තමයි. අනේ ඕව බැලුවොත් නිකන් කරකිරෙන ඕව හිතන්නේ පරිදි කිව්වොත් මොකද වෙන්නේ? දැන් බලන්න අම්මා කෙනෙක් දරුවන්ට ඒ දරුවගේ අපිරිසුදු වැඩි කටින් ගන්නවනේ. අම්මා හකවලන්නේ මොකද දරුවට මේ අපිරිසුදු එකක් අවස්ථාවද නැහැ නේද? කොච්චර කරුණාවෙන්ද ඉඳන්නේ අස්කරන්නේ සුද කරන්නේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ අර දරුවෙකුට විතරක් අම්මකට වෙච්ච කෙනෙක් නෙමෙයි මේ මුළු ලෝකයේ දිහාම මේක බලනවා මෛත්‍රිය. උන්වහන්සේට අසුබදී සුභෙන් කියන මෙහිදී ප්‍රතික්ෂේපණක වෙනස් කළ සම්පූර්ණයෙන්ම කෙනෙක් අපිරිසුදු කෙනෙක් වුණා පිළිසුදු ගන්න පුළුවන්. කුෂ්ඨ රෝගීන් සුවපත් කරන විදියට. සාහන වහන්සේ කෙනෙක් පිටපාදී යනකොට ලාදු රෝගියෙක් ඇඟිල්ල වැටෙනවා පත් වෙනවත් ඒකම මාතලෙට. අපේ කෑමකට ඇඟිල්ලක් වැටෙන්නේ ඕනේ නැහැ කෙස් ගහක් වැටුනොත් කොහොමද? අපේම කෙස් ගහක් කිව්වම සමහරවිට නේද? අපි පිටින් ආනි පිටින්ම හිටවනනේ. රහතන් වහන්සේ කෙනෙක් පිටපාත් යනකොට ලාදු රෝගියෙක් මේ ඇඟිලි කුරු ගැලවිලා වැටෙනවා පාත්‍රයට. ඒ ටික අනිත් කලහින් ටික වන්දන උන්වහන්සේ. ඔබට දැන් කියන කොටත් මේ නිකට මේ රැලි ගැනනවා නේද? මෙන්නේ තමයි මේ ප්‍රඥාවට පදින්න කෙනාට අසුබදී සුභෙන් කියන ප්‍රසෙප්ෂන් වෙනස් කරන්න පුළුවන්. සුභදී අසුබදී කියන ප්‍රසෙප්ෂන් එක වෙනස් කරන්න පුළුවන්. මේ දෙක විතර ලෝකේ සෑම මොනක් හරි වෙනස් පුළුවන්. තනිකර මාර්ගය දෙක වෙනස් කරන්න තියෙනවා. බාහිර වෙනස් කරන්න දෙන්නේ. එනිසා මේ ශරීරය ඇතුළේ දේවල් ටික සුභයි කියන එක නෙවෙයි ඇත්තටම යථාර්ථය පෙන්වන්න ඕන. ධර්මයක අරිසුදු වෙච්ච කාලෙදී ඇතැමිට ඇඳුම් අස්සේ මොන හරි දේවල් ටිකක් තියෙනවා. අම්මා ඉන්නවද අනේ ඔකේ ගියට අවස් කැදයි. තව දෙදකින් අහනවද අම්මා? තව මේ ඇඳුමකින් වහල සෙන්ටිනක් අහනවද අම්මා? ඕව බැලුවොත් මේ හිත නරක වෙනවා. එහෙම බලන්න එපා. ඕක ගණන් ගන්න එක කමතක් කරලා දාන්න. සෙන්ටිනක් ගහුවොත් ඔක්කොම හරි කියලා. නෑ නෑ නෑ අම්මේ ඒක පිරිසුදු කරලා දරුව සුවපත් කරලා අලුත් ඇඳුම අඳලා බලන්න කොච්චර ලස්සන කරනවද? එතකොට අරක වසන් කලින් එකද හොඳයි ඒක පිළිසුදු කිරීමයි. ඔබට තේරෙනවනේ. අන්නේ වගේ තමයි මේ ශරීරයේ කොටස් බලන එක, මේ නුවණින් බලන එක, මේ හැම දෙයකින්ම වෙන්නේ ඒක යථාර්ථයේ ඒ විදිහට පෙන්නලා. බුද්ධිමත්ව මේකට මොහොන දෙන්න හිත සකස් කරන එක තමයි ධර්මය කරන්නේ. එතකොට දැන් අපි මේ රූපේ නිරුද්‍රේක්ෂකයි කියලා බලනකොට අසුබනම් ඒක කන කිරීමක් ඇති වෙනා නම් ශරීරයේ කොටසක් එළියට આવුත් කොහොම කරගිරේද? එහෙනම් දුවන පාරකිතු වෙන්නේ නැහැ නේද? අපි අසුර කරන අයද මේ ශරීරයේ කොටස් එළියට આવුත් පස්සේ නේද? නමුත් ඒකටත් අපි කොච්චර මුහුණ දෙනවද? මේ ශරීරය මෙහෙම දෙයක් කියලා දැනගෙන තමයි අපි මේ පුදුර අසුර කරන්නේ. හැබැයි ඒකමද කිරීමක්වත් ඒකම නැහැ කියලා අපි අනිත් පැත්තට හිතන්නේ. අපි ප්‍රඥාවෙන් බලන්නේ තමයි මේක කරන්නේ. එනිසා ධර්මයේ කියන්නේ අසුභවාදීව බැලීමක්වත් සුභවාදීව බැලීමක්වත් නෙවෙයි. ඒක යථාර්ථවාදීව බලන එක කරන්නේ. යථාර්ථවාදී බව පමණට අපි වඩාත්ම මානසිකින් දීර්ණ වෙනවා. ඒකට මුහුණ දෙන්න සකස් වෙනවා. ඒ දුකෙන් නිදහස් වෙලා ඊට වඩා ඉහළ තැනක හිත තියෙන විදිහට අපේ හිත රූපය තුළ බැස ගන්න නෙවෙයි, ඒ රූපය තුළ මෙදෙන විදිහට සමත භාවනාවකුත් අනිත් පැත්තේ නාමයන්ට නිදහස් වෙන විදිහට විපස්සනාවක් කරනවා. සමතෙන් කරන්නේ මනසට අතර හිත කියලා රූපේ නිදහස් වෙන එක. විදර්ශනාවෙන් කරන්නේ අපේ හිත ගැන ප්‍රඥාවෙන් බලලා ප්‍රඥාවට හිත කියලා මේ අභ්‍යන්තර චිත්තසෛසිකලු නිදහසනේ. සමතෙන් කරන්නේ නිවන දුරු කරන එක, විදර්ශනාවෙන් කරන්නේ තනිකරම විද්‍යාව දියු කිරීම. ඒ නිසා මේ ගමන දෙකම පැහැදිලිව කියන ධර්ම තමයි ධර්මය කියලා කියන්නේ. තොට අපි කතා කළේ සතිපට්ඨානය, සතිපට්ඨාන භාවනාව සහ තුන්වෙනි එක සතිපට්ඨාන භාවනාගාමී ප්‍රතිපදා. ඒ කියන්නේ මේ වඩන සතිපට්ඨානය ආරස්මනික මාර්ගය අංගයක් වෙන්නට ඕන. ඒක සම්මාදිට්ඨිය ප්‍රමුණිය වෙන්නට ඕන. සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මන්තාදී මෙන්න මේ අංගත් එක්ක එකට යන එකක් වෙන්නට ඕන. එහි මූලික ලක්ෂණය තමයි සම්මාදිට්ඨි කුලේ ගමන් කියන කාරණේ. මේ දුකේ හට ගැනීම හා නිරෝධය ගැන දැක්මක් අපට තියෙන්නට ඕන. ඊටත් මුලින් සම්මාදිට්ඨිය මුල් පියවර. කම්මසකට සමාධිය. නැත්නම් අපේ හිත මුල් වෙලා තමයි මේ සැප දුක් එන්නේ කියන මේ දර්ශනයේ සමාධිය මුල් පියවර කියනට ඕන. ඒ මුල් පියවර ඇතුණොත් සම්මා සංකප්පාදී කාරණා ගිහිල්ලා සම්මා සමාධියේ පීති සුඛේ කාගතා උපේඛාදී මෙන්න මේ සිටි විදිහිනු වෙනවා ලෝක සම්මුති සත්‍ය තුලින්ගෙන. විදර්ශනාවට මඩපත් වෙන්නේ බෝධිගම ධර්ම වැඩිලා පීති සුඛ උපේක්ඛා කියන මෙන්න මේ බෝධිගම මට්ටමට හිත දිනනවා. සම්මුති සත්‍ය වැඩුවත් අවසාන වශයෙන් යන්නේ ප්‍රීතිය උපේක්ෂාව මට්ටමට පත් වෙන එක. විදර්ශනා වඩනකොට එතෙන්දි වෙන්නේ ප්‍රීති සම්බෝධිංග උපේක්ෂා සම්බෝධිංග දිනන එක. නමුත් වෙනසක් තියෙනවා. අර සම්මත භාවන වඩලා සම්මුති සත්‍ය තුලින්දල කරන්නේ කේදී අපි ලෝක සම්මුති සත්‍ය තුලින්දගෙන ඉන්නේ අවිද්‍යාව දුර වෙලා නැහැ. දෙවනි සත්‍ය තුලින්දගෙන අපි කරනකොට අපි සම්මුති සත්‍ය නිදහස් වෙලා පරමාර්ථ සත්‍ය දිහට කියලා ඒ ලබන ප්‍රීතිය සහ උපේක්ෂාව ලෝකයක් තුල පිළිවෙතක් නැවේවි. ලෝකේ Nirodhi දැකලා තිබෙන අවබෝධය එනිසා පිනතමි. මේ ධර්මමාර්ගය ඉදිරියට යනකොට මේක ඉතාම ප්‍රායෝගික වූ ධර්මයක්. මෛත්‍රිය දිනපර්මියන ධර්මයක් මේක. මේක ඉතාම ලස්සනට පියවරෙන් පියවර ඉදිරියට යන ධර්මයක් මේක. ඒ වගේම නෑ සංකීර්ණ වූ ආකාරයක ධර්මයක්. මේ ජීවිත කාලය තුළ තියෙන අපට මේකෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන්. ලෝකයේ යම් කිසි දෙයක් කරලා ඉක්මනින්ම පහසෙම ප්‍රතිඵල ලැබෙනවා නම් ඒ දේ තමයි ධර්මයේ හැසිරීම. ඒ දේ තමයි සතිපට්ඨාන පුහුණු කිරීම. ඒ දේ තමයි ආරස්නික මාර්ගය පුහුණු කිරීම. දැන් තේරෙන්නේ අපි ඉරියාපත භාවනා වඩනවා විශේෂයෙන් සක්මන් භාවනා භාවිත කරමින් ඇවිදිනකොට ඇවිදින ඉරියව්ව ගැන අපේ සිත තියාගෙන අපි ඉන්නවා. මේකේ කරන්නේ වර්තමානයේ අපි හිත ගන්න එක. අපි නිතරම ජීවත් වෙන අපි කර්මනක නැත්නම් අනාගතයේ අරමුණක් අපි ඉන්නේ. අන්න අතීත අනාගත දෙකෙන් හිත මුදවන එක තමයි සතිපට්ඨානය කරන්නේ. වර්තමානයේ හිත ගන්න එක. වර්තමානයේ හිත ගන්න අවස්ථා හතරක් තියෙනවා. කය කනපස්සේ විහෙරති, වේදනා ස්වේදන පස්සේ විහෙරති, චිත්තේ චිත්තන පස්සේ විහෙරති, ධම්මේ සුතමාන පස්සේ විහෙරති. කයේ කයන බලින් වාසය කරනවා. ඒක තමයි ඉරියාපත භාවනා විශ්ද කරන්නේ. එතකොට මේක කෙනෙකුට සමත භාවනා විදිහට වඩන්න පුළුවන්. ඒක දිගටම සක්මන් භාවනා කරමින් ඇවිදිනවා, ඇවිදිනවා, ඇවිදිනවා කියලා වර්තමානයේ තුල ශරීරය පදනම් කරගෙන ඊට සමාධිමත් කරගන්න පුළුවන්. ඒක බොහෝ කාලයක් කරලා හිත සමාධිමත් වුණාට පස්සේ ඕනනම් මේ කය ගැන සිහි කරන මොහොතේ කය නිරුද්ධ වෙලා කය විඥානය නිරුද්ධ වෙලා කියලා බලලා විදර්ශනාකට යන පුළුවන්. ඒකට කියනවා සමත පූර්වාංගම විපස්සනා කියලා. යම් කිසි කෙනෙකුට ඕනනම් සක්ම බලන්න වැටෙච්ච ගමන්ම යහදානිය හොඳට කාලයක් අහක් වෙනෙක් නම් සම්පියත් කාලයක් කුල් කරපු කෙනෙක් නම් එයාට සක්මනට වැටිලා විනාඩියෙන් දෙකෙන් යාට හිත දෙන්න පුළුවන් වඩන පුළුවන් ඕනනම් මේ මොහොතේ කය මෙහෙම සක්මන් කරාට මේ සක්මන් කරන කය මන් තේරුම් ගන්න මොහොතේ මනෝ විඥාන අවස්ථාව කියලා තේරුම් අරගෙන සම්පූර්ණ විදර්ශනා වඩමින් මේ කයේ Nirodhe සාක්ෂාත් කරගෙන පුළුවන්. තවත් කෙනෙකුට ඕනනම් විපස්සනා පූර්වංගම සමතේ වෙන්න පුළුවන්. කොහොමද සක්මන් වැඩිච්ච මුල් මොහොතේ පණන්න කාය විඥාන Nirodhe කාය Nirodhe පොට්ටබ්බ Nirodhe බලන හැටි දැක්න පුළුවන්. ඒ නිසා ඔබට පහසු සක්මන් භාවනාවක් කාලයක් ඉන්න නම් අවශ්‍ය නම් ඇවිදිනවා ඇවිදිනවා ඇවිදිනවා කියන හැඟීමෙන් කය ගැන හිත තියාගෙන ඉන්න. හිත කොහෙට යන්න ගියොත් ඉක්මනින්ම නැවත ශරීරයට ගන්න හිත අරගෙන කය හිත පිරවාගෙන. ඒ වගේම කෙනෙක් කැමති නම් සක්මන් භාවනාව ටික වෙලාවක් ගත කරලා ඒක සමාධිමත් කරගෙන ඒක දිගට මෙන්න කැමති නම් ඒක තියෙන පොළොව. තවත් කෙනෙක් කැමති නම් මුලින් කය ඇවිදීම ගැන හිතලා ඊට පස්සේ මේ ශරීරය හඳගන්නේ ධාතු හතරකින් පටිවිආපෝ තේජෝ වායුව කියලා බලනවා. ඒ ධාතු මනසේ කාර්යයක හිත තියන කැමති නම් එහෙම වෙන්න පුළුවන්. මේ හැම දෙයකින්ම කරන්නේ අප වර්තමානයේ ජීවත් කරගෙන. එනිසා ජීවිතේ ලක්ෂණ බලනනම් අපි වර්තමානයේ ජීවත් වෙන්නට ඕන. වර්තමාන ජීවත් වෙන නම් සතිපට්ඨාන වඩන්න ඕන. මයින්ඩ්ෆුල්නස් එක. හැබැයි අපි කියන ගැටළු ප්‍රධානම කාරණයක් තියෙනවා. බුදුදහමේ කිසි විදිහක අතීතය අමතක කරන්න හෝ අනාගතය අමතක කරන්න කියලා නැහැ. සතිපට්ඨානය කියලා හැල්ලගෙන බොහෝ තැන්වල බොහෝ විද්‍යාවන්වල සඳහන් කරන්නේ අතීතය අනාගතය දෙක අමතක කරලා වර්තමාන ජීවත් වෙන කියලා. බුදුදහමේම සඳහන් කරන්නේ බුදුදහමේ සතිපට්ඨානය වඩනකොට යන අතීතය හොඳට මතක් වෙනවා. අතීතය මතක් කිරීමේ වරදක්තිය. අතීතය මතක් කරනකොට අතීතයේ අරමුණ තුළ හිත බැස ගන්න එකයි වරද. අනේ එතනින් හිත මෙදවීම තමයි මේ දෙක. සතිපට්ඨානයේ දින දෙකේ ප්‍රතිපදේ විදිහට අතීතයේ බොහෝ දේවල් කියලා කතාම්පේ කියලා මාසිකම්පේ සරිතා අනුසරස් කියලා සඳහන් කරනවා. අතීතයේ කරපු කියපු බොහෝ දේවල් මතක් කරගන්න පුළුවන් කියලා. හැබැයි මතක් කරනකොට මම දන්නවා දැන් මේ වර්තමාන ඉඳගෙන අතීතයේ සිහි කරන්න කියලා. හොඳයි අපි දැන් ටික වේලාවක් සකම් භාවනා කරමු. හුඟාම හිමිනියන් අවශ්‍ය නැහැ. සාමාන්‍ය මට්ටමකට අපි ඇවිදිනවා. ඒ ඇවිදින ගමන් යම් කිසි දොරක් ඉදිරිපස බලාගෙන අපේ කය ගැන අවධානයෙන් අපි ඇවිදින අවස්ථාව. හිත බාහිර අරමුණකට අතීත අරමුණට ගියා නම් ඉක්මනින්ම අපි නැවත නාසය ආශ්‍රිත වෙත තියාගෙන අපේ කයට හිත අරමුණු කරමු. සක්මන් භාවනාවෙන් සමහර හන අහන තියෙනවා. එතකොට අපි මෙතනේ කාරණා කිහිපයක් විස්තර කළා. සතිපට්ඨාන භාවනාවේ ප්‍රතිපදාවක් කියන කාරණා. දැන් මේ තුනේ වෙනස තමයි දැනගන්න ඕන. සතිපට්ඨානය කියන්නේ වර්තමානයේ තුල සම්මුති සත්‍ය තුල ඉඳගෙන අපේ කය ගැන, සිත ගැන, වේදනා ගැන, සිතිවිලි ගැන සිහි පිටවන එක. සතිපට්ඨාන භාවනා කියන්නේ අන්නේ කය වේදනා ආදී ඇතිවීම නැතිවීම තේරුම් ගන්න එක. අනිත් ඒ වැඩිය. සතිපට්ඨාන භාවනා කියලෙක් භාවනා ගන්නේ කටිපදාව කියලා කියන්නේ සම්මාදිටිය තුළ පිළිටලා මෙන්න මේ දැක්ම මේ විෂණ එකත් එක්ක ඉඳගෙන ආරස්තංගික මාර්ගයේ අංගයක් විදියට සතිපට්ඨානේ පුහුණුවේ. එතකොට බුදුදහමේ හැටියට සතිපට්ඨාන භාවනාවේ කටිපදාවේ තුලදී සතිපට්ඨාන වඩන කොට එක තනියක් නෙවෙයි ඒක අංගාටේ එක කොටසක් වඩන පත්‍ය. සතිපට්ඨාන වඩන කෙනාගේ සම්මා වාචාව තියෙනවා, සම්මා කම්මන්තය, සම්මා ආජීවය තියෙනවා. මේ කරුණු දෙකකට බද්ධ වෙලා තමයි අරෝගේ ආධ්‍යාත්මික ඉලක්කයට හිත කියලා තමයි මේ හැම දෙයක්ම කරන්නේ. අදැයි පිනුතුණක් ඉහෙනම් මෙතනින් එළියට ගිහින් අපි පාර දිගේ ටික දුරක් යමු. තරකර පිස්ස යන්න බෑ මඩ තියෙනවා. අපි කාපට් එක දිගේ යමු. තරකර දිගේ ගිහලා මෙතන පාර කෙලවර වෙනකන් හරි ගිහිල්ලා අපි පුරවන් කරන් දොරක් ගිහිල්ලා නැවත අපි යමු පාර දිගේම. ඇවිල්ලා මේ හරි අපි ටිකක් සක්මන් කරමු. සක්මන් භාවනා කරද්දී මෛත්‍රී වඩන්න පුළුවන්. මෛත්‍රී භාවනා සාමාන්‍ය අපි ඉඳගෙනනේ කරන්නේ. එහෙම කරන්න පුළුවන් දෙයක්. ඔව් එහෙම කරන්නත් පුළුවන්. නමුත් දැන් අපි මෙතෙන්දී මෙතන සතම් භාවනා කරන්නේ කායනුපස්සන භාවනා විදියට. සතර සතිපට්ඨාන කොටස් හතරක බෙදලා හතරකට බෙදලා තියෙනවනේ. එතන කායනුපස්සනාවේ කොටසක් විදියට තමයි අපි මෙතන සතිපට්ඨානෙ පුහුණු කරන්නේ. එතකොට අපි කය ගැන තමයි වැඩි අවධානයක් තියෙන්නේ. හැබැයි සමත භාවනාවක් විදිහට මෛත්‍රී හෝ බුදු ගුණ හෝ මරණානුස්සතිය ඒ භාවනාවක් වුණත් අපිට ඇවිදීමෙන් කරන්න පුළුවන්. ඇවිදීමෙන් එහෙම කරනවා නම් අපි එහෙම කරන කලින් ටික වෙලාවක් අපි ඇවිදීමක් ගැන අරමුණට හිත තියාගන්න ඉස්සෙල්ලා. ඇවිදිනවා කියලා සැරයක් දෙකක් ඇවිදිනකොට ඇවිදීම ගැන හිත මුලින් කියලා තමයි ඊට පස්සේ සියලු සත්වෝ සෝපත්ත්වා සෝපත්ත්වා සෝපත්ත්වා සෝපත්ත්වා කියන්නේ. එතකොට ඒක කෙරෙන්න සමත භාවනාව සංසති ස්කර්ම ස්ථානවලින් එතන බ්‍රහ්ම විහරණයක් විදිහට තමයි මෛත්‍රී වඩන්නේ. එතෙන්දී මෛත්‍රී වැඩීමේ බලපොරොත්තුව තමයි හිත සමාධිමත් කරගන්නේ. නමුත් මෙතෙන්දී කය වඩන එකේ හරි පස්සන වඩන කියන්නේ අපි හිත සමාධිමත් කිරීම විතරක් නෙවෙයි එතනින් බලාපොරොත්තු වෙන්නේ අපේ මේ කය ශරීරය තේරුම් ගන්න එක. කාය ප්‍රශ්නා භාවනාවෙන් කරන්නේ අපි මේ ශරීරයට මෙච්චර ඇලෙන්නේ ඇයි? මේ ශරීරයේ ස්වභාවය තේරුම් ගන්න නැති නිසා. මේ ශරීරය ඇලෙන්න කියන්නේ ශාරීරික ක්‍රියාකාරීත්වය. ඒක නිකන් දෙයක් නෙවෙයි. ඒක ආහාරයෙන් සහටගත්තු ශරීරයේ ස්වභාවයක්. ආහාර නිරෝධයෙන් මේක නිරුද්ධ වෙනවා කියලා දකිනවා. ඒ විතරක් නෙවෙයි. ඉතින් අජ්ජත්සං වායි කයම රසී විහෙරති. බහිද්ධාවා කය කර්මසී විහෙරති. මගේ ජීවිතයක් නිහම කායික ප්‍රයත්නක් නම් තියෙන්නේ. මම අසුර කරන අනිත්‍යයේත් මේ වගේ ප්‍රයත්නක් නේද තියෙන්නේ කියලා. නැජකීති ලෝකී උපාධිය තියෙන කය ගැන තියෙන ආශාව ටිකෙන් ටික දුරු කිරීම එකින් කරන්නේ. ତොර කයනපස්සනාවේදී ඉරියාවට බහනාක් කරන්නේ මේ ශරීරය ගැන තියෙන අසංසුරු කරගෙන එතෙන්ට සිහිය පිටවා ගැනීම. එතනින් ඒ සතිය තුළින් කෙනෙක් මෝඩ විදර්ශනාට එන්න පුළුවන් අවශ්‍යතාවය. මෛත්‍රී භාවනාවේ වන්නේ ඒක මෛත්‍රී සතිය ඇති කරගෙන එතනින් සමාධියට ඇවිල්ලා තමයි ප්‍රඥාවට යන්නේ කෙනෙක්. නමුත් මෙතන කාය ප්‍රස්තනාව තුළින්ම යාට සමතේ ගැඹුරට නොගියත් මේ සතිපට හිත තියලා ඕටි ඊළඟ පියවරේ දැවැන්ත වේගයකින් උපේක්ෂාවට තරහා යන්න පුළුවන් විදර්ශනා ඔස්සේ. එතකොට මේක වඩන්නේ එක එක අරමුණු සඳහා. ඊතහාම පැහැදිලිව දක්වනවා මෛත්‍රී භාවනාව සතර ඉරියව්වෙම කරන්න පුළුවන් කියලා. ඇවිදිනකොට කරන්නත් පුළුවන්, පාඩි වෙනකොට කරන්නත් පුළුවන්, හිටගෙන ඉන්නකොට කරන්නත් පුළුවන්, නිදියගෙන ඉඳලා කරන්නත් පුළුවන්. ඒකේ බලපොරොත්තුව එකකටින් අනිත්‍ය ගැන කියන අමනාපය දුරු කරගැනීම, අනිත් අතින් ඒ සමාධි අරමුණ පාදක කරගෙන හිත සමාධිමත් කිරීම. ඒක තමයි මෛත්‍රී භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ. නමුත් මේ ආනපස්සනාවෙන් කරන්නේ ඊට වඩා ගැඹුරු දෙයක් කරන්නේ. මේක ඍජුවම නිවනට සම්බන්ධ එකක්. මෛත්‍රී භාවනාවල සාමාන්‍ය හිතේ තියමනස්කම් දුරු කරගෙන සාමාන්‍ය සාම්ඩම් වල ඉන්න පුළුවන්. නමුත් ඒකම ගැඹුරට වැඩ කරලා විදර්ශනාවනක් උරන් කෙනෙකුට. විවේකනේ සිතන්, විරාගනේ සිතන්, නිරෝධනේ සිතන් කියන ගැඹුරින් විස්තර කරනවා. එහෙම මෙන්න කියලා එපැත්තට යන පුළුවන්. හැබැයි මෛත්‍රී භාවනාව සාමාන්‍ය මට්ටමකින් ඉන්න පුළුවන්. හැබැයි මේ කරන ප්‍රශ්න වැඩම හැමතෙම නෙවෙයි. ඊට වඩා ගැඹුරු දර්ශනයක් සහිතව අවසානයෙන් මේ ශාරීරික පිරිසිඳ දැන ගැනීම සඳහායි මේ අපි සක්මන් භාවනා පුහුණු කරන්නේ. හැබැයි ඒකම උනත් කෙනෙකුට දැන් සාමාන්‍ය සතිය වැඩසටහන් කරන ළමයිට එහෙම එතෙන් සාමාන්‍ය ළමයි ගැන තියෙන කලබල ගැති අඩු කරන්න සංවර කරගන්න සති මාත්‍රයක් විදිහට උගන්වනවා ආරම්භයක් විදිහට. නමුත් අපි ඊට වඩා ගැඹුරු මට්ටමකට අපි මේ යන්නේ මේ ශරීරය නිසා තමයි අපේ සම්පූර්ණ අපි බැඳිලා ඉන්නේ. අපේ ජීවිතයත් එහෙමයි අනිත් කෙනාගේ ජීවිතයටත් මේ බැඳිලා ඉන්න ප්‍රධානම හේතුව තමයි රූපය කියන එක. අන්නේ රූපයේ ස්වභාවය තේරුම් ගන්න තමයි අපි මේ සක්මන් භාවනාවේ මේ ලබා ගන්නා වූ ශක්තිය මේ ආධ්‍යාත්මික ශක්තිය පාර්ශිකයි. එතන බලාපොරොත්තු වූ සම්පූර්ණයෙන්ම අර අවිද්‍යාව දුරුකර ගැනීම සඳහා තමයි මේ ගන්න අපි යන්නේ. නමුත් කෙනෙකුට සක්මන් භාවනාවේදී මෛත්‍රී වඩන අවශ්‍ය නම් සක්මන්ට පටන් ගන්න වෙලින් ඉඳලා මෛත්‍රී වඩන්න පුළුවන්. පටන් ගන්න මොහොත ඉඳලාම සීල සත්‍යෝ සෝපත්තේත්වා සෝපත්තේත්වා සෝපත්තේත්වා සෝපත්තේත්වා කියලා ලෝකෙ ඔක්කොම සත්වාරම කරගෙන මෛත්‍රී වඩන්න පුළුවන්. හැබැයි මේ කයමස්සනාය කරන්නේ ඉරියකට බහනක් කරන්නේ වර්තමානයේට හිත පුහුණු කරන්න අපි පුහුණු වෙනවා. මේකේ බලාපොරොත්තු වන රිසල්ට් එක ඇතැම් දෙනා මෛත්‍රී වඩන වඩා බොහොම ඉහළයි. මේ ඇවිදීමෙන් ලබන පුහුණුව අපි ඊට පස්සේ අනෙක් හැම දෙයක්ම කරනකොට වර්තමානයේ තුල හිත තියාගෙන ඒ මොහොතේ තුල ජීවත් වෙන්නට කටයුතු කරන්න අපේ මනස පුහුණු කරන අවස්ථාවක් මේක. මේක රිසල්ට් එක වැඩි. සහන් භාවනාවෙන් අපි ලබන පුහුණුව නිසා අපි ඊළඟ මොහොතේදී කෑම කනකොට කෑම කන බව වෙන සිහින් කරන්න ඊට පස්සේ කෑම වෙනකොට වෙන එක ගැන සිහින් කරන්න. වාහනේ පදවනකොට පාරේ යනකොට හැම තැනදීම වර්තමාන මොහොතේ අපේ මනස පාස්වා ගන්නට අප හුරු වෙනවා. වෙන ප්‍රශ්න තියෙනවද? ඒක විදර්ශනාවට හරවන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මේ සක්මන් භාවනාව විදර්ශනාවට ආරම්භ. ඔව් අපි ඒක තමයි කතා කරේ මුලදීම. ඒක මට පොඩ්ඩක් පැහැදිලි. ඔව් දැන් සක්මන් භාවනාව අපි ආරම්භ කරන්නේ සාමාන්‍ය සමත භාවනාවක් විදිහට. සක්කාන්තෝව ගැස්සන්නේ මධනාති. එතකොට ඒකෙදි කරන්නේ ආර අතීතයේ අනාගතයේ කියපු හිත වර්තමානයේ තමයි ශරීරය තුළ ගන්න එක. ඒක වර්තමානය තුළ ඉන්නවා. ඒක සමත භාවනාවට යන්නේ. සතිය සහ සමතේ වෙනුනේ. එතකොට හිත ගැන සංසක් කරනකොට අපි බලනවා දැන් මේ කය ගැන අවධානය කෙටියට ඇත්තටම මේ කය විඤ්ඤාණය කියලා තේරුම් ගත්තට තේරුම් ගන්නේ කය පොට්ටබ්බිය කය විඤ්ඤාණයක් නිරුද්ධච්ච මොහොතක තමයි මම මේ ශරීරය තේරුම් ගන්නේ. මේ තේරුම් ගන්නේ මන විඤ්ඤාණය මට්ටමේදී. එතකොට මේ කය කියන්නේ ආහාරයෙන් හැදිච්ච දෙයක්. ආහාර සමුදයෝ රූප සමුදය ආහාර නිරෝධා රූප නිරෝධෝ. ආහාරය නිසා මේ ශරීරය හටගත්තේ ආහාර නිරෝධයෙන් මේ රූපේ නිරෝධ වෙනවා. නැත්තම් මම මේ කය තේරුම් ගන්න මොහොතේ කාය පොට්ටබ්බ කාය විඥාන රූප සංඥා රූප සංකේතන රූප විතක්ක මේ සියල්ලක්ම දුර වෙච්ච මොහොතේ තමයි මම මේ කය තේරුම් ගන්නවා කියලා නොහින් දකිනවා. දැන්වත් එකම තේරුම් ගන්න ඕනේ ජීවිතය කියලා කියන්නේ ඇත්තටම මේ කයත් එක්ක රූපයත් එක්ක ගනුදෙනුවක් නෙවෙයි. මේ කය තේරුම් ගන්න මොහොත මේ මනසත් එක්ක කරන ගනුදෙනුවක් කියලා දකිනවා. හැබැයි ඒක රූපේ නැහැ කියන දෙයක් නෑ. රූපයේ ඕන වෙලාවක මේ පංචේන්ද්‍රියට කන්ටැක්ට් වෙනවා, සම්බන්ධ වෙනවා. හැබැයි ඒක තේරුම් ගන්න නිතරම මේ රූපේ නිරුද්ධ මොහොතේ මනංච පටිච්ච ධම්මේ උප්පජ්ජති මනෝ විඥානං මට්ටමේදී මේක තේරුම් ගන්න එක දකින්න. අන්නේ දකින්න නොවන තමයි දර්ශනාවට යන්නේ. එතකොට යනකොට යන බව ගැන දැනගන්න එක සමත භාවන වේක. ඒක සතිය. විදර්ශනා කියල කියන්නේ අන්නේ දෙන්න ඉඳ තියලා ඊට පස්සේ මේ රූපේ Nirodha බලන්න. ඇවිදිනකොට අපි මොනින් දකිනවද මේ වෙලාවේ කාය පොට්ටබ්බ කාය විඥාන ඊට පස්සේ කයින් හටගත් අවචේතනාව මෙන්න මේ ටික මේ වෙනාවේ ඉතුරු නැතුවම නැති වෙලා වැය වෙලා නිරුද්ධ වෙච්ච මොහොත මම මේ නෝනින් දකින්නේ සිතෙන් දකින්නේ ඒ දකින සිත මේ තැනම තත්කත විපස්සතිය මෙතනම හටගෙන මෙතනම නිරුද්ධ වෙලා දකින්න. කයගෙන සිත ගන්න වෙලාව ඒක සමතේ ඒක සතියේ ඒ කයි නිරෝධය නොනි බලනවා නම් ඒක විදර්ශනා. ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනකොට දර්ශනාවට එන්නේ නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්නේ අපි මේ කේන රූපේ හැදෙන විදිහ කියන නෙවෙයි ඇත්තටම. මේ කය මේ මොහොතේ මම තේරුම් ගන්නකොට ඒකට පාදක වෙච්ච කාය පොට්ටම්බ කාය විඥාන එක මේ වෙලාවේ ඉතුරු නැතුවම නිරෝධ වෙලා කියලා දකින්න. අන්නේක තමයි හැරිම විපස්සනා කියලා කියන්නේ. නිකන් සරලවම කියන්නම්කෝ. සරලම උදාහරණයක්. දැන් මේ රූපයේ ගන්නේ වීදුරුව කියනවා. දැන් මේ වීදුරුව අපි කියමු මේක හැදලා තියෙන්නේ පඩවි ආපෝ තේජෝ වායෝ කියලා වලින් දකිනවා. මේ පඩවි ආපෝ තේජෝ වායෝ හැම මොහොතෙම තත්පරෙන් තත්පරේ තත්පරේට ලක්ෂ වාරයක් හරි කැඩෙන විදන කැඩෙන විදන බලනවා. මොකක්ද ඒක? ඔව් සාමාන්‍ය මතකයෙන් මේ නමුත් මේකනේ අනිත්‍ය කියලා කියන්නේ විද්‍යාඥයෝ මේක වෙනස් වීම දකින ඇතම් එක බෙදලා ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන වගේ වෙනස් දකිනවා ඒක විදර්ශනා වෙන්නේ නැහැ ඒක කියන උත්පාදනය කියලා කියන අවිද්‍යාවෙන් නිරුද්ධ වෙච්ච එකක් ඇදේ කියලා අරගෙන ඒ ඇති වෙච්ච එකේ හැදෙන විදිහ කියලා බලන එක අනිත් ඒ අනිත්‍ය කිව්වට ඒක විදර්ශනා වෙන්නේ නැහැ යම අනිත්‍ය වෙන තේරුම් ගත්තොත් යා දුකක් තේරුම් ගන්නවා එයා අනාත්මක් තේරුම් ගන්නවා විද්‍යාඥයෝ මේ ඇතැම් එක බෙදලා හැදෙන විදන කියන බණම එක බලන අය දුක් අනාත්ම කියන එක තේරුම් ගන්නවද යා තේරුම් ගන්නෑ ඒකට කියන්නේ උත්පාද නිරෝධය කියලා හටගත්තු දේක වැය වීම හැදෙන විදන බලම දැන් අපි කියන සුනාමිය ආවා ගම් වතුරක් ගන්නවා ගහක් ඇවිල්ලා කෙනෙක් මැරිලා අන්න බලන අනිත්‍ය ගස්වල පොළ වැටෙන බලන්න මේ අනිත්‍ය බුදුහාමෝ දේශනා කරේ මේක කියලා කියනවා ගස්වල පොළ වැටෙන එක කියන්නේ බුදුහාමෝ පාළුවේ සාරසයි කල්පරාශිය බුදුහාමෝ පෙරුම් පිළිවෙන්නේ කොළේ ඉඳලා වැටෙන එක කියන්නේ පෙන්නන්නේ ඒක පිළිකර කියන්නේ උත්පාදින හටගත්තු දෙයක නිරෝධය ඒක ඒතන අනිත්‍ය කියලා කිව්වට ඒක බුදුදහමේ අනිත්‍ය නෙවෙයි ඒකට කියන්නේ විපරිණාමය කියලා ඒක වෙනස් වීම කියන්නේ වෙනස් වීම කියන එක තමයි විද්‍යාඥයෝ තේරුම් ගන්න. නමුත් බුදුදහම කියන ඊට වඩා ගැඹුරු දෙයක් මෙතන රූපයේ තියෙනකොට මේත මොහොතට කලින් ඇත්ත රූපයේ චක්කු විඤ්ඤාණ නිරුද්ධක මොහොතට මම මේ රූපය දකිනවා කියලා තේරුම් ගන්න එක. ඒකට කියන්නේ අනුත්පාද නිරෝධය කියලා. අනුත්පාද නිරෝධය කියන්නේ ඒක දකිනවා එක්කම මේක මේ විලාවේ නිරුද්ධ වෙනවා කියලා දකිනකොටම මේකට ලෝභ කරන්න ඕනේ නැහැ මේකට ද්වේෂ කරන්න ඕනේ නැහැ කියලා අමතක හිතන දෙයක් නැහැ මේක නිරෝධය දකින්නත් එක්කම ආයි බාහිර අනිත්‍ය වඩනවා ධාතු මනසිකාරය වඩනවා අසුභි වඩනවා කියන බාහිර ඉතුරු වෙන්නේ මෙන්න මේක තමයි බුදුවරයෙක් පැහැදිලි කරන්නේ මේකට කියන්නේ අනුත්පාද නිරෝධය කියලා අනුත්පාද නිරෝධය කියන්නේ බාහිර පැන වෙන්නෙම නැති විදියට මොනින් බලන්නේ මේක අපි කාර්යයක් අහන්නට වෙනවා දවසෙන් දෙක මේක තේරුම් ගන්න එකක් නැහැ මේ තදාල දේශනා තුන හරි හොයාගෙන නැවත නැවත අහන උත්සාහ කරන්න උත්පාද නිරෝධය සහ අනුත්පාද නිරෝධය කියන කාරණා දෙකක් ධර්මයේ ප්‍රසන්නම. උත්පාද නිරෝධය කියන්නේ බාහ්‍ය ලෝකයක් ඇතැයි කියන අරගෙන ඒ තියෙන ලෝකේ කැඩෙනවා කියනවා කියලා බලන්නේ. ඒක බලනකින් ලෝක දේශ ටික අඩු කරගෙන ඉන්න පුළුවන්. ඇලින් ගැටින් අඩු කරගෙන ඉන්න පුළුවන් ටික කාලකට. හැබැයි අවිද්‍යාව දුරු වෙන්නේ. අවිද්‍යාව දුරු වෙන නම් මේක නිර්මාණය නොවන විදියටම සත්‍යය මේක දිහා බලන්න. දැන් අපි ආහාරය ගැන කියුවේ කැමියනේ. එතකොට කැම කිනාන ඉස්සරහා තියෙන එක තියෙනවා කියලා බලාගෙන ඒක තව මොහොතකින් වෙනස් වෙනවා. කැඩෙනවා බිඳෙනවා අනේ මේක අතිරිසුදු වෙනවා කියලා කැම කිනාන දිහා බලන් ඉන්නක ඒක සාමාන්‍ය ලෝකයක් කරන දෙයක්. නමුත් ප්‍රඥාවට කියන කොහොමද බලන්නේ? කැම රස දැනනකොට දැනගන්න ඕන ඒ රස දැනෙන්නේ මේ පැත්තේ තියෙන කැම ටිකයි. මේ පැත්තේ තියෙන කැම ටික දැනගත්තු ගමන්ම ඌට රස විඳින පුළුවන් ඒකට බාධාවක් නැහැ. නමුත් ඌට ආසාවක් තියාරේ තියෙන කැමට ආසාවක් නැති වෙලා. හැබැයි ආසාව නැහැ කියලා කැම පිනන් ටික අහක් කරන්නේ නැහැ. ඌ අවශ්‍ය පාන විතරයි ගන්න යන්නේ. ඌට ඒ ගැන රාගයක් අද්වේෂයක් හටගන්නේ. ඔහුට රස විඳින්නේ මේ කැම කියලා දැනගත්තොත් ඌ කවදාවත් හටේ තියෙන කැම ටික අනිත් කෙනාගෙන් වරණ කරන්න යන්නේ නැහැ. කැටේ කඩේ තියෙන කැම ටික තාසා කරලා අනේ හරිම රසයි. මේ දෙක තමයි දෙවියෙක්ගේ තියෙනවම අවසර ගන්න කියලා. එහෙම කරනවද? එහෙම කරන්නේ නැහැ. නමුත් ඉගන් තියෙන කැම ටික අරගෙන පිටිගේ තියෙනනේ ණය ගන්න. වෙනස බලන්න. නෙන්නේ වගේ තමයි මේ යථාර්ථය තේරුම් ගත්තොත් ගන්නවත් එකම බාහිරට තියෙන ආශාව නැතිවීම කියන එක ධර්මතාවයක් විදිහට සිද්ධ වෙනවා. ඒකම කියන්නේ හිත කරන්නේ නැහැ මම ආශ කරන්නේ නැහැ මම ද්වේෂ කරන්නේ නැහැ කියන එහෙම කියන දෙයක් නෙවෙයි. එහෙම මොනද කරන්නේ? මෛත්‍රී භාවනා වඩනකොට, අසුභ භාවනා වඩනකොට, මරණාසති වඩනකොට, ධාර්මනසකාරය වඩනකොට, ඒ සම්මුති සත්‍ය තුළ ඉඳගෙන අපි වෙනස බලනකොට අපට යන ලෝභ දේශ ටික අඩු වෙනවා. ඒක ප්‍රයිමරි ටෙක්නික් එකක් විදිහට පූර්වගාමී ප්‍රතිපදාව විදිහට ඒක දක්වලා තියෙනවා. හැබැයි ගැඹුරට යනකොට ඍජුවම යා අභ්‍යන්තර නිරෝධයම බලන්න. බලම එක්කම බාහිර නිදහස. ඇවිදිනකොට මේ කය සහ පොට්ටබ්බේ කය විඥානේ තේරුම් ගන්න මොහොතෙහි මේවා දේවල් නිරෝධ වෙච්ච මොහොතක නේද මම මනෝ විඥානේ තේරුම් ගන්න කියලා දකිනකොටම මේ ශරීරේට ආසාවක් තියෙනවා නම් ඒ ආසාව මුලි දුර වෙනවා. ධර්මයක් කාරණයක් සඳහන් කරනවා පංචෛකී විඥානේ නැකින්ච ධර්ම පටිවිදානාති අඤ්ඤතර අවිනිපාතමත්තා කියලා. මේක විභාග කරගෙන ඉන්න සුවිශේෂී ප්‍රකාශය පංච විඥානයක් එන්නේ. නැත්නම් චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීව විඥාන, කාය විඥාන මේකට තමයි පංච විඥාන කියලා කියන්නේ. මේ පංච විඥානයන්ගේ යම සම්පූර්ණ පිරිසිදු අවබෝධ කරගන්න බෑ. අඤ්ඤතර අවිනිපාත මාත්‍යා ඒකේ මූලික පදනම විතරයි අපිට දැනගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ විදිහ නිතරම අපි දැනගන්නේ මේ පංච විඥානේ ඇති වෙලා නැති බැරි වෙලා ගිය තැනක මනෝ විඥාන මට්ටමේ නෙමෙයි තේරුම් ගන්න. අන්නේ මනෝ විඥාන මට්ටමේ කයත් අපි තේරුම් ගන්නේ මනෝ විඥාන මට්ටමේදීමයි. කාය විඥාන මට්ටමේ තේරුම් ගන්නේ ඊටාම සරල අවස්ථාවක්. මේ අවස්ථාව තුන අපිට තීඩලා නිතර ඉන්න බෑ. ඒක ඉක්මනටම හටගෙන නිරුද වෙලා නැති වෙලා යනවා. අපි නිතරම කය අදාළ දෙයක තේරුම් ගන්නේ මනෝ විඥාන අවස්ථාව. අන්නේ මනෝ විඥාන අවස්ථාවෙන් තේරුම් ගැනීම තමයි විපස්සනා වෙදි සිදා. එතකොට සකම් භාවනාට ගිහිනව නැතිනකොට මුලදීම හෝ යම් සිදුරක් ගිහිල්ලා ඕනම වෙලින් බලන්න පුළුවන් මම මේ කය තේරුම් ගන්න මේ මොහොතේ ඊට පාදක වෙච්ච කය පොට්ටබ්බේ කය විඥානේ කය සංකස්සය වේදනා පොට්ටබ්බ සංඥා පොට්ටබ්බ විකක්ත පොට්ටබ්බ විචාර මේ සියලුම දේවල් විපාක මට්ටමේ සියලුම කාරණා දෙක හටගෙන නිරුද්ධ මොහතක මම මේ මනෝවිඥාණයෙන් මේ වෙලාවේ තේරුම් ගන්නයි කියලා මොනින් දැක්වටින් මේ දෙකම ඔහුගේ හිත මේ ශරීරය තුළ බැස ගන්න ගැතිය දෙහිඳ කරුණා. අන්නේ බලන එක තමයි සකම් බහාවෙන් අපි කරන විදර්ශනා භාවනාව. අපේ හැමෝටම තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම දැන් හැමෝටම සම්පූර්ණ කියවන එක ඇවිදින එක ගැන මේ අපි ඉස්සරින් ඉඳලාම අපි දැන් ඇවිද වාහනේ ඇවිදිනවා අපි දැන් නම්. නමුත් මේ භාවනාවක් වශයෙන්වත් නෙමෙයි අර යායම් වශයෙන් කරේ. ඊළඟට කියනවා මේ ටීවී එකේ භාවන කෙනෙක්ව ඒකත් භාවනාවක් විදිහට කරන්න කියලා. ඉතින් පස්සේ අපි කරපු වෙන්නේ ඒක අහගෙන ගලුණා හරියද? ඉතින් විශ්ව යාතාවක කිය ඇවිල්ලා. ඒක දිග වැඩි හැමෝටම. ඉතින් ඊට පස්සේ නමෝ බුද්ධාය කිය ඇවිද්දා. දැන් ආමතුල ගෙම්මෙන් හොඳයි ඇවිදිනවා ඇවිදිනවා ඇවිදිනවා කියලා එහෙම කියනම හුඟක් දුර යන්නත් පුළුවන් වගේ නේද? ඔව් ඒකත් අපට ඇත්තෙන්ම අපේ දැනුමක් සහිතව ඒක කරන්නේ. දැන් ඇවිදිනවා කියන එක බැලීම විතරක් නෙවෙයි ඇත්තෙන්ම අපි මෙතෙන්ට යන්නේ ඒක ආරම්භයක් විතරයි. ඒ කියන්නේ අපි හිත තියාගෙන කාය නිරෝධයේ කරහන්න තියෙන ගමනක් මේක. ඒක ලොකු ගමනක මුල් පියවරක් ඉදරේ මේක. දැන් අපි කියමු අපි ලොකු ගයක් හදන්න සැලසුමක් හදලා අපි අත්විවරණක් දානවානේ. ෆවුන්ඩේෂන් එක ගන්නවා. ෆවුන්ඩේෂන් එක අපි දාන්නේ ෆවුන්ඩේෂන් එකේ පස් පුරවල් බෝල ගන්නද? නෑ නේ නේ. ෆවුන්ඩේෂන් එකේ කවදා හරි ලොකු මන්දිරයක් හදන්න අපි හිතේ තියාගෙන තමයි කරන්නේ. හැබැයි අපි ඉතින් ඒකට සල්ලි එකතු කරගන්නකම් අපි අර ෆවුන්ඩේෂන් එකේ කපරාළුවක් දාලා අපි ඉතින් පස් පුරවල් ඒතුළු සල්ලි එක හැම වෙලාවෙම අපි පොඩි ගාන සෙල්ලම් කරගෙන ඉන්නවනේ. ඒ වගේ තමයි. ඒතකොට කාය සක්මන් භාවනාවේ මූල අවස්ථාවේ අපි යනකොට යන බව දැනගෙන යනවා. ඒක තමයි මූලික පදනම. ඒකෙන් අපි අර හිත අතීතයට අරමුණට යන ගතිය දෙගෙන කාඩු වෙනවා. අපේ සතුට වැඩි වෙනවා. දැන් වර්තමානයේ තමන් ඉන්නකොට දැන් බලන්න. දැන් අපි වුණත් අර සතුට මෙතේ ඉන්නකොට පොඩ නිහඬ වෙනකොට බලන්න කුරුළු හඬ සතියක් නවනේ. අපි සාමාන්‍ය නිහඬ විදියට එතෙම නැහැ කුරුළුගේ සද්ද. හැබැයි සද්ද නිමිත තුළ හිත ගියාගෙන ඉන්නකොට කුරුළුගේ සද්ද විතරක් නෙවෙයි සමහර මේ ගස්වල පොළ වැටෙන සද්ද කන අපිට ඇහෙන ගන්නවා. වර්තමානයේ පොච්චර ලස්සන සද්ද කියන්නේ කියලා තියෙනවා. නමුත් අපිට වර්තමානයේ හිත තියන්නේ නැති නිසා අපට ඒ සෞන්දර්ය ආස්වාදයක් අපිට දැනෙන්නේ නැහැ. අපි සක්මන් භාවනා කරනකොට සිහියෙන් කරනවා නම් අපට අර සිසිලස දැනෙන ගන්නකට ශරීරයේ සැහැල්ලුව දැනෙනවා. ඒක රිලැක්ස් වෙනවා. මේ විවාහ ආනිසංසකට ඒ මොහොතේ දැනෙන ගන්නවා. අපි ඇත්තටම වර්තමාන මොහොතේ ජීවත් වෙන බව අපට දැනෙන ගන්නවා. දැන් වාහනේ යද්දී වුණත් බලන්න. අපේ වාහනේ කොච්චර ලස්සනද බලන්න. දැන් අපි පාර්ශ්වයකන වාහනේ බලන ඒ වාහනේ අපි පොඩිම කාලේ ඒ වාහනේට නැගගෙනා. අපි කොච්චර සතුට වෙනවද බලන්න. පුදුම ලස්සනක් තොරණක් වගේ ලගිපත් වෙන එක කියවෙතේ ඒක බලලා එතන සෙල්ලම් පිළියක් කරගෙන අපි. අද ඒ ලස්සනම අපට තිබෙදි ඊටත් වඩා නවින තාක්ෂණය අපිට තියෙනවා නේ. අපට පුළුවන් සතුට වෙන්න. බෑන් අපි වර්තමාන මොහොත තුළ ඉන්නේ නැහැ ඒකයි නේ. පොඩි ළමයෙක් බලන්න ඒකට නැගගන්න කොච්චර සතුට වෙනවද කියලා. අපි පොඩි ළමයෙක් වගේ ඉන්න කෙනෙක් නෙමෙයි කියන්නේ. මේක තමයි අප සතුට ළඟ මාව තියෙන වර්තමානයේ තුළ ඉන්නකොට අපි ඇවිදිනකොට ඇවිදින බව දැනගෙන ඇවිදිනකොට අපේ හිතේ වර්තමානයේ ස්වභාව සෞන්දර්ය තුළ අපි කිසියම් විදියක සතුටකට පත් වෙනවා. ඒකත් සාගරදේශ සහිතවම සතුටක් නෙවෙයි. ඒ තුන අවිද්‍යාව අනුසවයෙන් තියෙනවා. තිබට ඇලෙන ගැටියක් තුලින් ඇතිවන සතුටක් නෙවෙයි. වර්තමානිය තුළ තමා ජීවත් වෙනවා කියන ඒ හැඟීමෙන් ඇතිවන සන්තෝෂය. දැන් බලන වහින වෙලාවට එළිය ස්තෝපුවට ගිහිල්ලා අර ගස්වල අතුපා අතු වර්ධනයෙන් වැහි විදි වැඩෙන දිහා බලනකොට ලස්සන බලනකොට අපිට මේ වගේ ආස්වාදයක් අඩාර ලැබෙන තියෙන්නේ. අපි ඒනයිත් එක ෆෝන් එකක් එපේනවා, එක මැසේජ් එකක් බලපන් ඉන්නවනේ. අර වහින බැහැ මිනුටි කියලා අස්සන බලන තරන්නත් අදාපට යන්නේ. විවේකයක් වර්තමානයේ ජීවත් වෙන හැකියාවක් අපිට නැහැ. නමුත් එහෙම වහින ලස්සනට කොළ තියෙන පින්තූර ලොකු වෙනකන් දෙවෙනි පිටිය ගහලා තියෙනවා. ඒ වහින තම ඒ ගස් එක මෙලියට දැක් සම්පෙන්නේ. ඒක දිහා බලනවා. අර ලොකු මානක් වෙනකන් රාමකල ඒ පින්තූරෙම ගෙතර යන තියාගෙන එතනට අම්මගේ තාත්තගේ කිම්සුර ලොකු කරලා ගෙදර තියන්න. අම්මා තාත්තා ඉස්සරහා කතා කරනවා, බහාග බලාගෙන ෆෝනෙන් කියන බලාගෙන. මේ අම්මගේ කිම්සුර මෙතන තියෙන මේ ඉස්සරහා නෑ. ඒක බල බල ඉන්න අම්මා සැදී වින කිම්සුර බලන. ඉතින් අපිට මෙන්න මේක තමයි වර්තමානීය තුල අපිට ජීවත් වෙන්න බැරි සමාන්‍යයකට පුරු කරනවා. ඉතින් එන්නේ සකමාන ඒක නේ ඔබ මා උනත් සකමාන වෙන බුදුබණ මෙන්න ගන්නේ කොහොමදයි? මෛත්‍රී වඩන එකත් හොඳයි. නමුත් ඊට වඩා අපි සම්පන්න බලාපොරොත්තු වෙන්නේ වර්තමානයේ තුල හිත තියාගෙන අපේ මේ ශාරීරික ස්වභාවය තේරුම් ගන්න මේ අපි යන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපයේ පිරිසිදු දැනගත්තොත් ඒක නා අනාගාමී වෙනවා කියලා. අනාගාමී වීම කරා යන ගමනක් තමයි මේ සම්පන්න බවා කියලා කියන්නේ. මේක ලියහැමඩ ගන්න දෙයක්වත් වෙන දෙයක්වත් නෙමෙයි. මේක රටක් තමයි. ඒ නමුත් බුදුදහමේ කියන මේ සක්මන් භාවනාව, මේ ඉරියාපත, මේ ආනාපාන සතිය, මේ ධාතු මනසිකාරය, මේ නවසීලතික, මේ කයන පස්සනාව අපේ ශරීරයේ පිරිසිඳ මනාව දැනගෙන අනාගාම වීම කරාම ඉලක්ක කරගත්තු මාර්ගය තමයි කයන පස්සනාව කියන්නේ. එතරම් දුරකට යන්න පුළුවන්. ඒකට මුල් පියවර තමයි අප තියෙන මුල් පියවර සිහියෙන් පාදයේ අබමි අබමි කියලා ඒ හයත් එක්ක වර්තමානි ජීවත් වීම. පුළුවන් තරම් දුරට ඒකාන්තස්සන වඩලා ඊට පස්සේ කාය අනිත්‍යයි, පොට්ටම්බ අනිත්‍යයි, කාය විඤ්ඤාණ අනිත්‍යයි, කාය සංකප්පය, කාය සංස්කාර වේදනා, පොට්ටබ්බ සංඥා, පොට්ටබ්බ සංකේතන, පොට්ටබ්බ විතක්ක, පොට්ටබ්බ විචාර ආදී වශයෙන් ගැඹුරට ගිහිල්ලා ඒ හැම දෙයක්ම මේ වෙලාවේ ඇති වෙලා නැහැ වෙලා ගිය මොහොතක, නිරුද්ධ වෙච්ච මොහොතක මන මේ වෙලාවේ මනසින් ගනුදෙනු කරන වෙලාවක් කියලා දැක්කේ. අනේකන දක්වාම අපි විපස්සනාට එන්නට ඕන. හොඳයි, අපි ඊළඟ වෙලාවට කතා කළා. අපි දැන් සක්මන් භාවනාව පටන් ගමු. අපි ඉස්සරහින් ගිහිල්ලා මේ ගමන යන්නේ. කැමති අය තෙරපි ගන්න පුළුවන්, කැමති අය නිකම් යන්න පුළුවන්. මට එහෙම නැහැ ඉතින්. පොළවේ බිම ගෑවෙනකොට තමයි ඇත්තටම අපිට ඒකේ පහසුව සජීව බව දැනෙන්නේ. අමාරු කෙනෙක් ඉන්නවනම් තෙරපි දාන්න, නැත්තම් මේස් දාගන්න. එහෙම ඊටත් වඩා අමාරු කෙනෙක් ඉන්නවනම් ඇවිදින්න. මෙතනම හිතියත් ගැටලුවක් නැහැ. මෙතනම සක්මන් කරමින් ඉකත් කමන්නේ එළියන අමාරු අයට. මේ වැඩි හේටි මෑනුවල් පියවරන්ට එළියන අමාරු නම් මේකට කියන සක්මන් කරන්න පුළුවන්. මේ පැකේජ් එකේම පුළුවන්. අවසරයි පින්නතනි අප සක්මන් භාවනා කරපු අවස්ථාව මම හිතන්නේ ඔබ හරියට සක්මන් භාවනා කරා නම් ඒ කරපු සල්ප වෙලාවේ වුණත් ඔබේ ජීවිතයට කිසියම් විදිය වෙනසක් දැනෙන්නට ඇති අප ජීවිතයේ අපේම කරගෙන ජීවත් වෙන අවස්ථාව බොහෝ විට අප ජීවත් වෙන්නේ බාහිර ලෝකයට කැමති විදියට බාහිර ලෝකේ කොටස් කරනවා මිලක් තමයි අපි සාමාන්‍ය ජීවත් වෙන්නේ අපිට කියලා ජීවිතයක් නැහැ කියන තැනක් තමයි ධර්මයෙන් තුරට පැමිණුණා කියලා කියන්නේම අපි අමරම කියලා ජීවිතයක් ඇති කර ගැනීම විතරක් නෙවෙයි ඒ ජීවිතයේ තියෙන අවිද්‍යාවෙන් දුර වෙනවා උපරිමයෙන් නිදහස ලබාගෙන වර්තමානය තුළ වාසය කිරීම හැබැයි මේ උනා කියලා අපේ යුතුයකම් වගකීම් අපි පැහැදිලිනේ නැහැ. මේ යුතුයකම් වගකීම් වෙනදට වඩා හොඳට කරමින් අපේ ජීවිතයට සැනසීම ඇති කරගෙන අප වටායින් අනිත් අයට සැනසීමේ ජීවිතයකට අප ආලක්ෂ්‍ය සැපීම තමයි ධර්මයෙන් හැතරීමෙන් සිදු කරන්නේ. විශේෂයෙන්ම සතිපට්ඨානයෙන් අපට පුහුණු කරන දේ තමයි වර්තමානය තුළ වඩාත් ප්‍රඥාවෙන් වාසය කරන විදිහට ජීවිතය මුරු කරගීම. සතිපට්ඨානය තුළ එදාකින් මේ භෞතික ලෝකයේ තුළ හිත තියලා අපේ ඉන්න අවස්ථාවක් තියෙනවා සක්මන් භාවනාවේ අවස්ථාවක සිදු කරන්නේ එක අපේ කය ගැන හිත පිළිදෝලා වර්තමානය තුළ ජීවත් වෙන අවස්ථාව. ඒක මොළේ සාමාන්‍ය සත්‍යයෙන් පටන් ගන්නනේ ගැඹුරු යනකොට ඒ කයිමත්යට මුදවගෙනයි වර්තමානයේ මානසික ස්වභාවය නොනින් දැකලා ප්‍රඥාවේ වාසය කිරීම තමයි වඩාත්ම ඉහළ මට්ටමේ අප සතිපට්ඨානය පුහුණු කරනවා කියලා කියන්නේ. සාමාන්‍ය ලෝකයේ මේක මුල අවස්ථාව විතරයි කරන්නේ. mindful eating, mindful drinking, mindful walking, ඔක්කොම mindful කියලා කියන්නේ. අපි හිතන්නේ බුදුදහම තමයි කියන්නේ කියලා නේ. ඒක මුල් පියවර විතර ඇතන තේරුතනිය කියන්නේ. mindful eating කියන්නේ කනකොට කන බව දැනගන්න එක. ආහාරය තියෙනවා, ආහාරය අතන ගත්තා, කඩන ගත්තා, රස දැනෙනවා. මේ ටික බලන අවස්ථාව. මේක ඇත්තෙන්ම සතිපට්ඨානේ ABC වගේ. සතිපට්ඨාන ගැඹුර කියන්නේ මොකද්ද? සමා කැමි දෙකට අල්ලන කොටත් හය නිරුද්ධ වෙලා පොට්ටම් වෙන නිරුද්ධ වෙලා දිවට ගන්නකොට රස දැනෙනකොට දිවත් රසයත් ජීව හරි ඥානයත් නිරුද්ධ වෙලා ඒක සුවඳක් දැනෙනවා නම් සුවඳක් දැනෙන වෙලාවේදී ගානය ගාන විඥානය මේ ටිකත් ගන්ධය මේ ටිකත් නිරුද්ධ වෙලා කියලා නුවණින් දැකලා සම්පූර්ණම ආහාර නිදහසේම රූපේ නිදහසේම විඥානේ නිදහසේම වේදනාවේ නිදහසේම ස්කන්ධ පංචකයේ නිදහසේම කරාමල් මේ ගමන යනට ඕන. ତତେ සමංගේ තියෙන ප්‍රඥාවේ ප්‍රමාණයට ඔබ ආපු ධර්මඥානයේ ප්‍රමාණයට ඔබට මේක පුහුණු කරන්න පුළුවන්. ඒ නිසා ධර්මයේ පුහුණු කරන ප්‍රමාණය කියන්නේ ඔබ කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරපු ප්‍රමාණය තමයි. ඔබ කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරපු ස්ටෑන්ඩඩ් එක තමයි ඔබ අද ධර්මයේ පුහුණු කරනවා කියලා කියන්නේ. ඔබ අද දානයක් දෙමින් ඉන්නව නම් ඒ ඔබ දානය ගැන ආයෙත් අහලා ඒකෙන් කරන පුහුණුව. ඔබ පංචශීල රකින්නවා නම් ඒ සීලය ආයෙත් දැනගෙන ඒ ඔබ සිලාදෙන අවස්ථාව. ඔබ සමත භාවනා පඩනවා නම් මෛත්‍රී භාවනාව, බුද්ධානුස්සතිය, ධර්මානිතකාරය මේ සම්විසද්ධිය තුළදගෙන ඔබ ඒකම වඩමින් ඉනවා නම් කියලා මට්ටමින් ඒ තමයි ඔබ අදහපු ධර්මයේ අරිසංස ප්‍රමාණය. ඔබ දවසේ වැඩිපුර වාරයක් බුද්ධ පූජා කියන එක ගැනම නම් හිතන්නේ ඔබ වන් අහපු ධර්මයේ ඇසුරු කරන සාමිනාන්තයේ ස්වභාවය තමයි කියන්නේ. ඒ පාකියන්නේ මේවත් කරන්න මදද? හැබැයි ඔබ ඒ කියන අතරේදී මෙන්න මේ රූපේ Nirodhaය, වේදනාවේ Nirodhaය, සංඥා සංඛාර විඥාන ආදී නිරෝධය ස්කන්ධ පංචකයේ නිරෝධයේ සාක්ෂාත් කරගෙන ඔබ වාසය කරනවා නම් අන්න ඒක තමයි ඔබ දැන් අහලා තියෙන තමන්ගේ සවනානුත්තරී විසායට ඒකෙනුත් ඔබ මේලා වෙන්නේ ඇති වෙච්ච දෙයක නිරෝධය බලමින්ද මේ විතර කැඩෙනවා විඳනවා කවදාහරි කැඩෙන පුරන් කියන්නේ හිතේ දෙන්නේ උපාද නිරෝධය තුළ දින්නේ නැත්තම් වීදුරයා වීදුරුවක් නොපෙනෙන විදියටම ඔබ නිරෝධය අභ්‍යන්තරම සාක්ෂාත් කළ දින්නේ යත්තනාමන්ත රූපංච අශේෂං උපරෝධිති කියන ආකාරයට මේ බාහිර සම්බන්දර දෙකේම නිරෝධයේ සාක්ෂාත් කරමි වාසය කරනවද අනේ සාක්ෂාත් කරන මාර්ගයට අවතීර්ණ වෙනා ආරක්ෂණික මාර්ගය තුර ඔබ ඉගෙනම කෝණේ මේලා ඉන්නවාද කියලා බලන්න. ඒකට හේතු වෙන්නේ ඒක මට්ටම කොතෙන්ද කියලා තීරණය වන්නේ ඔබ ඇසුරු කරන අය. ඔබ ඇසුරු කරන අයගේ ප්‍රමාණය තීරණය වන්නේ ඔබ කොයිතරම් දුරට ඉහළ බුද්ධිය හරහා යන්නට උත්සාහ කරන කෙනෙක්ගේ කාරණේ මත. ඔබ බුදුදහමේ තියෙන ඉහළම ප්‍රඥාව ලබා ගන්න කරා යන ගමනකට ඔබ අවංකව බුද්ධිමත්ව බැසගෙන ඉන්නවා නම් ඔබට අවශ්‍ය කරන පොතපත රිසෝර්සස් සෝසස් ඔබේ ෆෝන් එකට මේක පොලොකේ වහින්න. ඒ පොතපතේ දේශනයන් වහන්සේ ඕස්ට්‍රේලියාවේ තින්නේ අමරාවතියේ තින්නේ සැන්ඩියාගෝ වල තින්නේ පෝට්ලන්ඩ් වල තින්නේ හොලිවුඩ් වල තින්නේ සිරිය පාදඩේ වෙදී ඉන්නේ නැත්නම් අසවල් ආරණ ඉන්නවද කියන කතාව නයි. ඔබට ඍජුවම ඒ පුද්ගලයා හමුන නොගැසුණත් ඒ පුද්ගලයන් ඇසුරු කරන යාළුවන් ඒ අය ඇසුරු කරන බණ ඔබට ඔබ කරා එනවද ඔබේ කොහිමයි. කල්ගේ පේවත් නෙවෙයි අරුදු ගණක් කරණේවත් නෙවෙයි. ඒවා YouTube එකට ඉන්ටර්නෙට් එකට අප්ලෝඩ් කරලා තැන් 24ක් යන කලනොත් ඔබේ ෆෝන් එකට ඇවිල්ලා තියෙනවා. මේක තමයි විසාලිය ගන්න. ඔබ අහන්න කැමති අලුත්ම දේශපාලන වාතාවරණය නම් ඊට අදාළේ මැසේජස් කොහෙන් ඔබේ ෆෝන් එකට එනවා. ඔබ කැමතිම හෝ අකමැතිම දේශපාලඥයන්ගේ වැඩසටහනක් ෆෝන් එකට එයි. ඔබ ආශ කරන්නේ ඒ දෙන්නේ. ඔබ ඇසුරු කරන්නේ ඒ වගේ කතා කරන අය. ඒ මැසේජ්ම ඔබට එනවා. ඔබ ඉගෙනම ධර්මය නම් ආශ්‍රය කරන්න කැමති වෙන්නේ ඔබ යහළුවේ මොන ගමන ගමන මහන්න ඔබ දැන් මේ දැස්ස කාගේ බණ දහන්නේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවේ පහළ වෙච්ච පහළ වුණා කියන කෙනාගේ දේශන දහන්නේ ඒව දෙකේ ඔබටම තේරුම් ගන්න පුළුවන්. එතකොටම ඔබ කොතනදී ඉන්නේ කියලා අනිත්‍යය තේරුම් ගන්න පුළුවන්. පින්නතුනේ මෙන්න මේ හරහා යන ගමන් මගේ යදාපට ලෝකයේ ඉහළම ධර්මයේ මුණගැහෙන මට්ටමට ඇවිල්ලා තියෙනේ සඳහා අඛණ්ඩව මේ ධර්මත් එක්ක කල්‍යාණ මිත්‍රයන්ගේ කටින් ඉන්නට ඕන. ඒ ඉන්න අපිත් ඒ මට්ටමට වෙනවා පිනට. ඔබ ඉහළම අධ්‍යාපනයක් ලබන්න නම් කැමති ඉහළම සබ්ජෙක්ට් එකකින් ඉහළම රටක ඉහළම යුනිවර්සිටි එකක නම් ඔබ ඒකම තමයි නිතර හොයන්නේ. ඉන්නකේ බලන යුනිවර්සිටි කොහොමද ස්පර්ශින් දෙනවද? දැන් අලුත් රිසර්ච් පේපර් මොනවද? අලුත් ડોක්ටරේට් එකට කවුද මොකද කළේ? ඔබ බලබල ඉන්න කොහෙද? ඔබට ඒ දේ කොහෙන් හරි මොන ගහනවා? මොන ගහන විදිහක් නෑ පේනවා තියෙන ඔබ එකපාර Google එකේ සර්ච් කරන ගමන්ම ඔක්කොම මැසේජ් එනවා එක ඩාලේවනේ. ඊමේල් එකටත් එන ගන්නවා. ඔබ අහන්න ඕනේ නෑ. ඔබ ෆෝන් එකකින් කවුරුහරි එක්ක මොන හරි දෙයක් කතා කරොත් ඊට ගාලේ ඔක්කොම මැසේජ් එක ඉගෙනින් ඇවිල්ලා තියෙන ඔන්න ලිස්ට් එකටම බලන්න ඕන. ඔබ එකවර ගුවන් ටිකට් පටන් සර්ච් කරොත් ඔන්න දිගට යන මැසේජ්. ඔන්න දැන් අලුත් නෑ. ඔපස් දෙනවා අලුත් ඩිස්කවුන්ට් 20%ක් දෙනවා කියන එක ඔන්න එන්න ගන්න ඊට පස්සේ. මේක තමයි හැටි. ඒ තරම්ම ඔබ ගැන අත ලෝකයක් අවදානේ ඉන්නේ ඔබේ තොරතුරු අනිත්ට යවන්න ඕනේ නෑ. ධර්මයක් වෙනතුනේ එහෙමයි. ඔබ ධර්මය හොයන ධර්ම උත්සාහයත් එක්කම ඔබට ලෝකයේ වටිනාම සෝසස් රිසෝසස් ඔබට ලැබෙනවා. ඒ නිසා පටිය සඳහා ඉතාම සංවේදී අවධානයක් සහ ඉතාම තියුණු නුවණක් මේකට තියෙනවනේ කියලා තමයි. සර්වයෙන් මේක කරන්න බෑ. අපට එක මොහොතේ වරදින පුළුවන් අපි යන ගමනක වැරදින වෙන පැත්තට යවෙන්න පුළුවන්. ඒ නිසා නිතර නිතරම තමන් සර්ච් කරන බලනවන තමන් හරි ෆීල්ඩ් එකේට හරි ට්‍රැක් එකේ තියෙන කියලා බලනවා. එක මොහොතින් වැරදින වෙන පාරකට යන්න පුළුවන්. දැන් ප්‍රීවර් යන කොටත් කියන්නේ නෑ මේක ලේන් එකක් පොඩ්ඩක් කර දෙච්ච ගමන් ආයෙ හැටම ගන්න කියලා රවුම් ගහලා එන්න ඕනේ ඉපස්. අපි විනාඩි වාසිය වල වේගෙන් ආපු ගමන් ලේන් එකක් වැරදිලා ගියා විනාඩි 10ක් විතර රවුම් ගහලා එන්න ඕනේ ඉපස්ට. ඒ වගේ තමයි පිළිතුරු මේ ධර්මයක් අපට අනිවාර්යයෙන්ම ඉතාම නිවැරදිව අඛණ්ඩව අපි යන්න වෙනවා. මොකද අපි මේක කරන්න වෙනවා පිළිතුරුනේ. ඇයි අපි ලැබපු ජීවිතයේ වටිනාම දේ ධර්මය ලෝකේ හැමදෙනම ධර්මය ප්‍රචාරය කරනවද කියනවද ප්‍රැක්ටිස් කරනවද කියන අපට හදාගන්න නැහැ පිළිතුරුනි. Taman හිතන්න Taman මේ ලෝකෙට බිහිවෙච්ච සුවිශේෂ කෙනෙක් කියලා. ඔබ මේ ලෝකෙට ආවේ ඇතැම් මේ රටට ආවෙම මේ ධර්මය ලැබෙන්නම තමයි ඔබ මේ ඇවිල්ලා තියෙන්නේ. නිකන් වෙන දෙයක නෙවෙයි. ඔබ ඉගෙන ගියා ගන්න එක දරුවන්ට උගන්වන එක වෙනම දේවල් කියනවා. මේව නෙවෙයි ඇත්තම ජීවිත පරමාර්ථය. ඒවත් පරමාර්ථ කරගන්න හැබැයි ඊට වඩා ඉතිරම තැන තියෙන්නේ තමන් ධර්ම ශ්‍රවණය කිරීම, ධර්මය පුහුණු කිරීම, ඒක රිසල්ට් එක ගැනීම, තමන්ගේ ජීවිතයේ ඉතිහළම තැනින් තමන් කොවිල තියාගන්නට ඕන. ඒක තමයි තමන්ට තියෙන කියනම රිසෝයිටි එක. රිසල්ට් එක, බෙනිෆිට් එක. ඉතින් ඒක පටන් ගන්නනේ රාජ මුලදීම කියපු කඩගුණ සැලකීමේ නම්. අම්මල තාත්තට සැලකීමේ නම්. බුදුරජාණන් වහන්සේ තැන්නේ දුරක් පෝලේ කිරීම ඔස්සේ බුද්ධ පූජා පුදීම ඔස්සේ ස්වාමීන් වහන්සේ කෙනෙකුට ඔබේ දෑතේ දුකල නැදීම දන්හන්දා පූජා කිරීම ඔස්සේ සීලය වඩලා සමාධියෙන් නීවරණ යටපත් කරගෙන විදර්ශනාවෙන් සිත සිතවිලි සහ ලෝකයෙන් නිදහස් වීම දක්වාම අපි මේ ගමන කෙරෙහි ඉදිරියට යන්න ඕන කියලා දෙනෙන් දෙන තමාගේ පුහුණු කරන ප්‍රමාණය ශක්තිය එන්න එන්නම තමාගේ වේගය ජවය වැඩි කර ගන්නට ඕන. අපිට මේ කියන වාසිය පිළිතුනේ එක මොහොතෙන් නැති වෙන පුළුවන්. අපි ඇතැමිට අදාපට ලෙඩ දුක් තියනවා දරුවන්ගේ වැඩේ කියලා හිතාගෙන ඉන්නවා. නමුත් හෙට දවසේ මීට වඩා කාර්යබහුල වෙනවා අපි. හෙට දවසේ අපේ ළඟම ඥාතිවරයෙක් ලෙඩ වෙලා අපිට යාවෙන මුළු ජීවිතෙම කැප කරන්න වෙන පුළුවන්. අපි ලෙඩ නොවුනත් අප කරදරයටපත් නොවුනත් අපේ ජීවිතේ මුවාම උදව් කරපු අපේ අමර තාත්තට සහෝදර සහෝදරියකට ලොකු අනුතරක් වුණා තින්. අපිට ඒ වෙනුවෙන් ජීවිතේම කැප කරන්න වෙනවා. මේ තියෙන අවස්ථාව මගේ හැල යන පුළුවන්. එන් අපිට මේක කල්හන්න පුළුවන් කමක් නෑ. අද වැඩ වැඩි රිටයර් වුණාට සමන් කරනවා කියලා එහෙම ඉන්න බෑ. රිටයර් වෙන එක කන් ජීවත් වෙලා දාන්නෙත් නෑ නේද? එහෙම සමහර රිටයර් වෙලා කරන්න බලන් ඉන්නවා. ඊට කලින් මේ යනවා සමහර ඊට කලින් ආශ්‍රභාග වෙනවා. ඊට කලින් පිළිකාර හදනවා. එහෙම අනුතරු අපිට වෙන්නේ නැහැ කියලා සාධිකයක් වෙන්න බෑ. එහෙම වෙච්ච අපේ වඩා කොච්චරද දැකලා තියලා වෙන්නේ. අපි එහෙම කතාවක් කිව්වත් කියන්නේ ඔයවා ගැන කතා කියන්නේ කොහොම අපිට වෙන්නේ නැහැ එහෙම කියලා නිතන්නේ නේ. අපි හිතන්නේ අපිට හරන්නේ ඩොක්කම ගැන වහට වෙන්න පුළුවන් අපිට වෙන්නේ නැහැ කියලා නේ. අර මේ රටේ එක පළාතේ ගෙන්දරක් ගත්තා ඒ සමහර ගෙන්දරට හුවෙච්ච අය කියනවා. හඳුනන්නේ අපි ඔක්කොම දැනගෙන හිටියා මේට කලිනොත් අපි ඕන තරම් දැකලා තියෙනවා. හැබැයි කවදාවත් අපේ ගෙදර ගිහින් නැහැ කියලා අපි හිතුවේ නැහැ. අපේ ගෙදර ඉඳපස්සට එනකොට තමයි අපේ ඇස් දෙක ඇරුණේ කියලා. අපේ ගෙදරත් පිච්චෙන්න පුළුවන් කියලා. එතකන් අපි හිතන්නේ දැන් ඔය ගෙදර තියෙන ඉතින් කැලිෆෝනියා ගෙදර තමයි ඉතින් ගෙවල් පිච්චෙන්න පුළුවන් අපේ ගෙදර හැර. අපි යන්නේ නැහැ නමුත් වෙනත් අපට උනත් ඒ ඕනම අනුතරක් ඕනම මොහොතක අපට අපේ දරුවෙකුට අපේ සංකෘතියට බහරයාවට අපේ ගෙදරට අපේ වාහනයට ඕනම වෙලාවක ඕනම තැනකදී ඕනෑම අනතුරක් යන පුළුවන් සියලුම හේතු ටික තියාගෙන තමයි අපි මේ ඉන්නේ. මේ ආත්මය කරපු කර්ම විතරක් නෙවෙයි වෙනතුනි. අපි සසල කොයි තරම් කර්ම කළද කියලා අපි දන්නේ නැහැ. ඔබ දන්නවා මොලන් හඳුරගෙන මොලන් හඳුරන කොයි තරම් ඉරිදවල තියෙනවද? බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා බ්‍රහ්මයා කම්පා කරන මට්ටමේ හැකියාව තිබුණා. නිවැරදි කිහිපේ සතුටක කතාවක් කියලා කරපු කර්ම වැයගෙනල මනස රෝගිත ප්‍රේත වස්තු විමාන වස්තු දේශනා කරපු ස්වාමීන් වහන්සේ ගලක් නඳු. සමහර අමෝෂයන් කම්පණයට පත් කරා. එහෙම කරපු මේ ස්වාමීන් වහන්සේට අනුසුරක් ආවා. කුටියේ ඉනකොට උන්වහන්සේගේ ජීවිත හානියක් කරන සුරකණ්ඩයක් ආවා. මුල් වතාවේ ආවා යතුරු සිදුරෙන් පිට වෙන්නේ ඇඟිලි බලයි. දෙවෙනි වතාවත් ස්වාමීන් වහන්සේ තුන්වෙනි වතාවත් ඇඟිලි බලෙන් ගියා. ඊට පස්සේ ඇඟිලි බලෙන් යන්න බැලුව බැලුව ඇඟිලි බලේ වැඩ කරන්නේ නැහැ. ඇඟිලි බලේ වැඩ කරන්නේ නැහැ. බැලුව මොකද හේතුව කියලා. ලොකු කර්මයක් කරලා අතීතේ දෙවම් ගැන කරපු හානිය මොනද වෙන සිද්ධ වෙනව? මොනද වුණා? මුළු ශරීරෙකම විශාල හානියක් සිද්ධ වුණා. උන්වහන්සේගේ ඉරිදි බලෙන් පුළුවන්කම තිබුණා අර පොඩු වෙච්ච ශරීරේ ප්‍රගතිමත් කරන්න. ඒ හැකියාව ඉරිදි බලෙන් තිබුණා. නමුත් ඉරිදි බලෙට තිබුණේ නැහැ ඒ අමතරින් බේරෙන්න. යන්ත්‍රෙන් බේරෙන්න, ඒ කර්ම චක්‍රෙන් බේරෙන්න අර ඉරිදි බලෙට හැකියාවක් තිබුණේ හරියට සඳහන් කරනවා. හරියට පියාපත් සිඳපු කුරුල්ලෙක් වගේ උන්වහන්සේ ඉරිදි බලෙන් යන්න බැරුණා කියලා තුන්වෙනි අවස්ථාවෙන් පස්සේ. මුගලන් හඳුර වගේ කෙනෙකුට මෙහෙම නම් අපේ ජීවිතය ගැන කියන සනාමුදෙන් කතා කරන්න යන්නේ. බුදුරජාණන් වහන්සේගේ ඥාති පරපුර සංඛ්‍ය වංශිකයන් ඝාතනය කරන්න විදුලක කුමාරයා කොසමයිස් මාගේ පුතේ විදුලක කුමාරයා. විදුලක කුමාරයා සංඛ්‍ය වංශිකයන් එක්ක දැඩි වෛරයක් තිබුණ හිතේ. ඒ වෛරයේ පරිණාම හිතාගෙන සංඛ්‍ය වංශයට හානියක් කරන්න හිතාගෙන ආවා පිරිසක් එක්ක. බුදුරජාණන් වහන්සේ ඥාති සංඛ්‍ය වංශිකයන් කියලා කියන්නේ විරුද්ධ කුමාරයන් මාර්ගයේ ආසන්නයේ පුත්‍රයන් වහන්සේ වැඩ සිටියා. විරුද්ධ කුමාරයා දැක්ක බුදුහාරු ගහක් මුල වැඩ ඉන්න එන පාරේ. ඇයි ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න කියලා ඇහුවා. විරුද්ධ බය. මගේ ඥාති වාසය කරන සාක්‍ය ජනපදයෙන් එන සොලකට මට සෝයස් කියලා කිව්වා. මේ කුමාරයා තේරුම් ගත්තා බුදුහාරු මේක දැනගෙන. උන්වහන්සේ මේකට කැමති නම් මම යනවා කියලා ගියා. දෙවි දාසේ තමර වගේ දෙවන දවසේ බුදුරජාණන් වහන්සේ ගහක් මුල වැඩ හිටියා. තුන්වෙනි දවසෙත් ආවා. ඒ දවසෙත් වැඩ හිටියා. ඒ දවසෙත් නික්මලා ගියා. නැවත හැදලා ගියුරුඩු කුමාරයා. හතරවෙනි දවසෙත් ආවා. බුදුරජාණන් වහන්සේ බලනවා ඇයි මෙච්චර වරක් වදී තැයි මෙයා ඉන්නේ කියලා. බැලුවා තිහාස් භාවය. සාක්‍ය වංශික ඥාතිය මුණාට ඊට කලින් ආත්ම භාවික මේ පිරිස සමෝයක් වශයෙන් කරපු කර්මයක් විපාක දෙන්නේ නැවස්තාව. බුදුරජාණන් වහන්සේ වරක්වන්න බැරුණේ කිනුත. බුදුරජාණන් වහන්සේ හතරෙන් දැසි ගියේ නැහැ. විරුද්ධ කුමාරයා විශාල සේනාවක් සමග ගිහිල්ලා මුළු ශාක්‍ය වංශය බුදුරජාණන් වහන්සේගේ ඥාති පරපුරක්ම සමර ගන්න කළා. මහානාම ශාක්‍යතුළු ඥාති කීව නැතුරුනේ මුළු ශාක්‍ය වංශිකයක්ම සම්පූර්ණ ගංග හොදා කරුණා වගේ ඝාතනය කළ මහා ලේ විලක් ලේ ගංගාවක් වඩ පත් කරන බලක් වෙනතුනි. බුදුවරේ බුදුවා තමන්ගේ ඥාතීන්ට වෙච්ච මේ අනුතුරු වළක්වන්න බැරි බැරුණා. මේක තමයි සතර ස්වභාවය. මෙවැනි අනුතුරු අපේ ජීවිත තුලත් ඉදිරියේ මේ තියාගෙන තමයි අපි මේ සතර වෙමින් ඉන්නේ. සතුරුනට කමන්නේ නැහැ. නමුත් මේ ඕනම අනුතුරක් ඕනම කෙනෙකුට ඕනෑම මොහොතක වෙන්න පුළුවන් කියන කාරණේ වෙනතුනේ නිතර මතක තියාගෙන ඉන්න ඒ මෙයාත්ම භාවය කර්ම විතරක් නෙවෙයි අපේ සසර ඉතාම දිගු කලක ඉඳන් එන කර්ම හේතුව අපේ තියාගෙන නෙවෙයි. අනේ ඒ නිසා තමයි අපි හැකිතා ඉක්මනින්ම අපේ තත්කෙන් දහමේ පෝෂණය වෙලා මේ දහමේ ආනිසංස ලබා ගන්නට ඕන. ඒ විතරක් නෙවෙයි අප මුලින්ම සඳහන් කරපු ආකාරයට අපේ ළඟම ඥාතීන්ට මේ දහම උපරිම ප්‍රමාණයෙන් දීලා තියන්නේ. නිවන් දකින්න බැරි වුණත් අඩුම ගානේ සුගතිගාමී වෙන පුළුවන් විදියට මරණාසන්න මොහොතේ දුගතිගාමී නොවේ හොඳ තැනක හිත පිහිටවන විදියට ඒගොල්ලන්ට ශ්‍රද්ධාව ඇති කළා පංචශීලයේ පිහිටුවලා එයාට ශ්‍රද්ධාව ඇති කරවලා දන් දෙන උරු කළා එයා දහම් යොමු කරා. ශ්‍රද්ධාව සීලය සෘතිය ත්‍යාගය ප්‍රඥාව කියන මේ ගුණාංග පහේ ඔබේ අම්මා තාත්තා දෙන්න සහෝදර සහෝදරියන් ළඟම ඥාතීන් හැකිතා කිප්පනේ මේ ගුණාංග තුළ පිළිදවන. නිකන් බැරි නම් සල්ලි දීලා හරි කරා. එහෙම කරක් පාඩුවන්නේ. මිය ගියාට පස්සේ ලොකුවට ආදාන උත්සව කරන්න ඕනේ නැහැ. VIP විදියට නේද? ලොකුවට යන තුනට කවන්නේ ලොකු දානමාන පාසල් වල කොටනේ තුනට කවන්නේ. ඉන්න කාලේ යට සුගතිගාමින පුරාණ විදියට එයාගේ මනස හදලා තියන්න. අවසන් කාටි දුර සහභාගී නොවුණත් කමන්නේ. මේක පින්නතුනේ මෙවැනි අනුසුරක් අපට කියනවා බුදුවරේ ලෝකේ පහළ වෙන්නේ මෙන්න මේ අනුසුර දැකලා ආපෝ නිදහස් කරන්න පින්නතුනේ. මේ අවස්ථාවකට මගේ හැමතිස්සෙම ආයි කල්ප ගානකට අපිට මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ. එනිසා ජීවිතයේ ප්‍රධානම කාරණේ තමයි කල්‍යාණ මිත්‍රාස්සේ ධර්ම ශ්‍රවණය කරලා සම්මාදිට්ඨිය ඇති කරගෙන විශේෂයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය අංග තුල හැකිතා සංවර වෙන උත්සාහ කරන උජුකෝ නම් සෝමග්ගෝ අභිඥාන සාධිතා කියලා සඳහන් කරලා තියෙනවා. මේ මාර්ගයේ විජු මාවතක් නිර්භයෝ මාවතක් කියලා මණ්ඩපේ විදම් වික්ෂරේ බ්‍රහ්මචර්යය කියලා දේශනා කරනවා. මේ බ්‍රහ්මචර්යාව එකන අරිෂ්ඨංග මාර්ගය හරියට මීරි පානය මේ පැණි මේ වදියක් අනුභව කරනවා වගේ කියලා. අපි සම්මාදී තියඳගෙන සමත භාවනාවක් වඩනකොට සම්මා වායාමයේ සම්පූර්ණ වෙනවා. සම්මා සතියේ සම්පූර්ණ වෙනවා. සම්මා වාචා, කම්මන්ත ආජීව මේ අංග එක එක මට්ටමින් ඉහළට දිනනවා. දින වෙන මාර්ග ඥාන අවස්ථාව කියලා කියන්නේ මේ අංගාටම එක ලයිනයකට දෙන අවස්ථාව. එනිසා ජීවිතේ නිතර නිතරම සමස් සර්ච් කරලා බලන්න, කන්ෆර්ම් කරලා බලන්න මෙයාට කොයි තරම් දුරට තමන් ජීවිතේ වැඩෙනවද කියලා. අපි යුතුකම් දානමාන පින්කම් විතරක් නෙමෙයි පිනුත්නේ. ලොකුවට කඩන පින්කම් ආදී කිරීම විතරක් නෙමෙයි. ඒව හරියට හරි යටිතල පහසු කටි කරවනවා වගේ. ඒව නෙමෙයි ජීවිතේ අවසන් ප්‍රමාණිතේ. ඒ හැමදේම කරන්නේ මේ අරසේ මාර්ගයේ තේරුම් ගන්න සහ ආර්ථික මාර්ගයට එන්න පරිසරය සකස් කරගන්න ඒ මාර්ගයේ පිළිපදින අවශ්‍ය විවේකයේ නිරෝගී භාවයේ පහසුකම් ටික ලබන තමයි මේ හැමදේම කරන්නේ. ඒ නිසා තමයි මෙච්චර දාන ප්‍රමාණයක් දීලා තියෙනවා. මෙච්චර ගානක් ධමදිව ගිහිලා තියෙනවා. මෙච්චර වාර ගානක් පටවන්දනාවල ගිහිලා තියෙනවා. මෙච්චර ගානක් ලේදන් දීලා තියෙනවා. මෙච්චර අඩ පිළිකර පූජා කරලා තියෙනවා. පින්නතනේ ඔබ සැබෑ ශ්‍රද්ධාවන්ත දායකෙක් විදියට මේ හැම දෙයකින්ම ගන්න රිසල්ට් එක මොකද්ද? ආරස්නගේ මාර්ගයන් ගැටික කොයි තරම් ලෙවල් එකකට Tamante ඉහෙලට මේ මොහොතේ ඇවිල්ලා තියෙද කියන එක. දවසට කොච්චර වාරයක් Tamante මේ මාර්ගය අංගටික Tamante මතක් වෙනවද? මේව පුහුණු කරන්න උත්සාහයක් තියනවද? මේ අංගඩි පින්දුනේ සරලේ වැය කියලා හිතන්න එපා. මේ සම්මාදිටිය මේ ආරස්සංග මාර්ගය අංගටික විස්තර කරනකොට සමහර අයට උපදීන අවබෝධයට පුදුම ශ්‍රද්ධාවකට පත් වෙන පිනතුනේ. සමහර අධ්‍යාපනයේ කැප කරලා රැකේ රක්ෂා කැප කරලා පොණ්ඩේ කපලේවලම මේක පිළිපදින්න පුහුණු වෙනවා. ගිහිවෙන් දෙගෙන රැකේ රක්ෂා කරගෙන කොණ්ඩේට කපනම ඉක්මනට ප්‍රැක්ටිස් කරන්නේ. ඇයි කොණ්ඩේ තුමා කරලා දැක්කේ මේක කොච්චරනම් දුකක් ඉන්නවද කාලයක් මේ කොණ්ඩේට. පින්නතුනේ ඒ තරම් මෙයා පැහැදීමට පත් වෙන මේක ඉක්මනටම රිසල්ට් එක ගන්නවා කියලා. අද ලෝකයේ ධර්මය ගැන සඳහන් කරද්දී කාරණා දෙකක් සඳහන් කරනවා. එකක් තමයි බුදුදහම දන්නේ ඇයට බුදුනාම හඳුන්වා දෙනවා. දෙවෙනි එක තමයි උපතින් බෞද්ධය සැබෑ බෞද්ධයන් බවට පත් කරගන්න. මේකෙන් අමාරු කාරණේ අබෞද්ධයට බුදුදහම කියලා දීමද උපතින් බෞද්ධයන් හැබැයි බෞද්ධයෝ මට පත් කිරීමද? ඕකේ නැත්නම් ඒක තමයි අමාරුම වැඩේ. මොකද මොන කාරණේ කියන්නේ ගැත් කියන්නේ ඔයි අපි දාන දෙයක් නහඳුර කියන්නේ. අපි යෝග කොච්චර හරි කියේ. අපි දහම් පාසලේ බාරයට කියුවා. ධර්මාචාර්යට අපි ලිවෝක. මට උපාධියක් තියෙනවා. ඔබතම කියන්නේ. උපදින බෞද්ධයන් කියව ගමන් පුතුම වෙනෝ මෙච්චර වටින දෙයක් නේද? මේක ඉක්මනට පුහුණු කළා රිසල්ට් එක ගන්නව නේද කියලා. එයා සුදෙන් ගන්නේ නැහැ කියලා කිව්වොත් සුදු වැඳුමක් ඇඳලා මේස් දෙක සුදෙන් අරගෙන සෙලපිට එකක් සුදෙන් අරගෙන සුදු වාහනයක තුයන්ට තමයි එන්න හදවන. තමන් නැත්නම් යාළුවෝ ගිහරි සුදු පාට වාහනයක තමයි එන්න තියෙන්නේ. ඒ තරම්ම මේ කියන දේත් එක කැපෙන එකට. මොකද එයාට කොහොම හරි වනේ මේක දහම ඉහෙලම මට්ටමේ පුහුණු කරන්න. සිල්පද ටික කිව්වොත් ඒක එහෙම තමයි. ආනන්ද තාපෝදාස් ඉඳලා මට සිල් සමාදන් වෙන්නේ. ඈ රැට ගියම් හොයන්නේ නැහැ ඊට පස්සේ. එනකොටම සෝදාන් කරන්නේ. එනිසා අපට වෙනතුනේ මේ වටිනා ධනමක් ලැබෙච්ච වෙනා මේක ටිකෙන් ටික බහනට ශරීරය පුරු කරගන්න, භාවනා කරන කාලය වැඩි කරගන්න, හැම පැත්තෙම මේකට ගන්න පුළුවන් උපරිම එනර්ජි එක ගන්න. මේකට හානි වෙන දෙයක් තියෙනම් පොඩි දෙයක්වත් කරන්න එපා. කතා කරන වචනේ ඉඳන්ම හැම පැත්තකින්ම ඩිසිප්ලින් ඇති කරගන්න. මොකද මේ දේ හැම දෙයකින්ම තමන් බාහිරට ගියොතින් තමන්ට මේකෙන් එන්න ආයෙන අපහසු වෙනවා ඒක. සමාධිය වඩන කෙනෙක් නම් සමාධිය වඩනම වැඩිපුර ඇසුරු කරන්න ඕනේ. සමාධිය ගැනම කතා බහ කරන්න ඕනේ. සමාධිය ඇති කරගන්නවා කියන්නේ හිත එකඟ කරගෙන භාවනා කමටහනකින් සමාධිය ඇති කරගෙන උපචාර සමාධියක් හරි ඇති කරගත්තොත් කියන මේක කොහොමද ආරක්ෂා කරන්නේ කියලා. සක්විති කුමාරයෙක් බිහි වෙන්න එනකොට කලින් දැනගත්තු අම්ම කෙනෙක් සක්විති කුමාරයෙක්ගේ බිහි වෙන්නේ කියලා ඒ දරු ගැබ බොහොම ආරක්ෂා කරනවා. ඇයි මේ සක්විති කුමාරයෙක්නේ බිහි කරන්නේ? සක්විති රජ කෙනෙක් වෙන්න ඉන්නේ. ඒ සත්‍විත රජ කෙනෙක් වෙන්නේ නැ දරුවා ඉන්න කාලේ මව කුසියේ අම්මා සම්පූර්ණ ආරක්ෂාව දාලා දරුවා ආරක්ෂා කරනවා. එයි මුළු ලෝකෙට රජ කෙනෙක් මෙහෙ බිහි වෙන්නේ. අන්නේ සත්‍විත දරු ගැබතල් රකින්න ඕන කෙනෙක් වගේ සමාධියෙන් හිත සමාධිමත් කරගත්තු කෙනා ඒ සමාධි නිමිත ආරක්ෂා කර ගන්නවා. ඒ තරම්ම මේ දහමෙන් ලබන විසාහය කරගන්න, ඒක දිනු කරගන්න, ඒක සුරක්ෂිත කරගන්න දහම තුල අපට උනන්දු කරලා දෙන පිළිතුර. අන්නේ දහමේ උපරිම විසාහයක තමයි මේ සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය පිළිපදිනකොට ඊට අදාළව චතුරාර්ය සත්‍යක අදාළ සාර්ණාතික වර්ධනය වෙනවා. සම්මා සංකල්පේ වැඩෙනකොට නෙක්ඛම සංකප්ප අව්‍යාපාද සංකප්ප අව්‍යාපාද සංකප්ප සම්පූර්ණ වෙනවා. සම්මා වාචා කම්මන්ත ආදී වරගෙනකොට තමන්ගේ සීල ස්කන්ධය ටිකෙන් ටික සම්පූර්ණ වෙනවා. සම්මා වායාමයේ වැඩෙනකොට සතර සම්‍යක් ප්‍රධාන වීර්යය, වීර්ය සම්පෝඥාංග, වීර්ය බල, වීර්ය ඉන්ද්‍රිය මේව දින වෙනවා. සම්මා සතිය වැඩෙනකොට සතර සතිපට්ඨානයේ සති සම්පෝඥාංගයේ සති බල, සති ඉන්ද්‍රිය, සම්මා සති මේ ඔක්කොම දින වෙනවා. ආර්ය මාර්ගය කියලා කියන්නේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වල සියල්ලක්ම වැඩෙන සම්පූර්ණ මධ්‍යස්ථානය. මේක සරල දෙයක් නෙවෙයි කියනවා. මේ තරම් ප්‍රබල කාරණයක් මේක. ඒ කාරණා අට හරියට පිළිපදිනවා නම් ඔබ හරියට රෙඩ් කාබට්ටේක গোল্ডන් කාබට්ටේක ඔබ යනවා වගේ. ඔබ කියන හැම පියවරක්ම පිළිගන්න හරියට නෙළුම් මල්ලටක් පොළවෙන් පිපෙන උඩ දෙනවා වගේ හරියට. දැක්ම සම්මා දිට්ඨි, සිතගෙන සිදුවේ සම්මා සංකප්ප, වචනය කතා කරන සම්මා වාචා, කායික වැඩක් කරන සම්මා කම්මන්තය, ජීවත් වෙනවන සම්මා ආජීවේ, උත්සාහය කරන සම්මා වායාමය, සිහිය වඩනවන සම්මා සතිය, හිත සමාධිමත් කරනවා නම් සම්මා සමාධිය, ඥානය වැඩි වෙනවා නම් සම්මා ඥාන, විමුක්තියට පත් වෙනවා නම් සම්මා විමුක්තිය. මේ කරුණ පින්නතුනේ තමා හරියට මල් වත්තක මල් පළතුරු පිරිච්ච වත්තක ඉන්නා වගේ ආර්යසංගේ මාර්ගයත් ඇතුළේ ඉන්නවා කියලා කියන්නේ. ඔබ ඉගෙන ගන්න කෙනෙක් නම් ඔබ තව තව උපාධි ලබන්න, තව තව රිසර්ච් කරන්න, රැකියාවක් ගන්න කෙනෙක් නම් ඒ රැකියාවල දියුණුව ඇති කර ගන්න, ප්‍රොමෝෂන් එකක් ගන්න ඔබ උත්සාහවන්ත වෙනවා වගේ ආර්ථික මාර්ගයේ කරුණත් ඔබ ඉන්නවා කියලා කියන්නේ මුළු ධර්මයේ තියෙන සියලුම ස්පිරිටුවල් ඇකල්ටිස් ටික වැඩෙන්න තමයි ගමන මාර්ගෙ පිවිසෙන්නේ. ඒ විතරක් නෙවෙයි, ඊටාම ලස්සනට, ඊටාම සතුටින්, ඊටාම පහසුවෙන්ම ජීවත් වෙන තැන ක්‍රමය තමයි ආර්ථික මාර්ගය කියලා කියන්නේ. හරියම ලස්සනට තමා හරියට රතු පරසා, රන් පරසා කුඩ ගමන් කරන්න පටන් ගත්තා වගේ ආර්ථික මාර්ගයේ කාර්යාලික කියලා කියන්නේ. ධර්මයෙන් පොඩ්ඩක් හරි ඈත් වුණා කියලා කියන්නේ කොහොමද? ආර රතු පරසෙන් අයින් වුණා වගේ. කටු ගොඩක, ගල් ගොඩක, මඩ ගොඩක ගියා වගේ. සම්මා වාචා මිදලා මිච්ඡා වාචාවට ගියා නම්, බොරුවක් කියුණා නම්, කේලම කියුණා නම්, පරස වචනයක් කියුණා නම්, තමන්ට මේ පැත්තේ තමන්ට පාඩුවේ දැන්. තමන්ට තේරෙනවා දැන්. හරියට මාළුවේ වතුරෙන් එළියට දැම්මොත් තමන්ට අපහසුයක්. මේ තමන්ට ලේසියෙන් ක්‍රමයේ තමයි සම්මා වාචා කතා කරන එක. හැබැයි ධර්මයෙන් එන්න කලින් අනිත් පැත්තේ මිච්ඡා වාචා වෙන එක තමයි ලේසි. හැබැයි ධර්මයට ආවට පස්සේ කියන එක තමයි අමාරු. සම්මා වාචා වෙන එක තමයි ලේසිම කරන්නේ. කට පරිස්සම් කරගෙන පුළුවන් තරම් අනුන් කතා කරලා ඇත්ත කතා කරගෙන ඉන්නවා. අනිත්‍යයේ තොරතුරු එතරම් හොයන්නේ නැහැ. මොකද ඊට වඩා තමන්ගේ ඇතුලේ ලොකු වැඩක් මේ යනවා. දැන් බලන්න ඔබට ලොකු වැටුමක් හම්බ වෙන්නේ කියලා තනතුරක් ඉහළ රැකියාවක් තියෙනවා නම් ඔබ අනිත් පොඩි පොඩි වැඩ කරනවද? අනිත්‍යයේ පොඩි පොඩි දේවල් හොයනවද? නැහැ නේ නේ, ඔබට මෙහෙ රැකියාව තමයි ඔළුවේ තියෙන උදෙන් ආදි වෙන්න ඕනේ, ඇඳුම් හොඳට තියෙන්න ඕනේ, අර වාහන හොඳට තියෙන්න ඕනේ, ඔෆිස් එකේ වැඩ එක ෆයිල් එක හරියට තියෙන්න ඕනේ. ඔබ ඒ දෙක තමයි ඔළුවේ ඉන්නේ. ඔබට වෙන කෙනෙක්ගේ වැඩ බැලන්නත් බලන්නවත් නැහැ ඒකත් ඔබ. ඇයි විශාල පඩියක් හම්බ වෙනවා, විශාල පෝස්ට් එකක්, පහසුකම් ටිකක් තමන්ට ලැබිලා, ලොකු තනතුරක් තමන්ට වගකීම තමන් ඒත් එකේ. හැබැයි බැරි වෙලා කිසිසක්වත් මොකටද වෙන්නේ? ඊට පස්සේ කවුරු හරි බැලුවත් ඉතින් කියනවා. මං දෙහා බැලුවේ නෑ. එයා මං අමුතු විදිහට බැලුවා මං දෙහා. මං ගෑන් තියෙන සැලකිල්ලක් නෑ. ඊට පස්සේ වන්න රිටර්න් වුණාට පස්සේ. අර මොළේට රැකියා කරන කාලේ අරව ගණන් ගත්තේවත්. එහෙනම් ඊට වඩා වගකීමක් නොලුවේ තියෙන. ඊට වඩා තමන් ගෞරවමත් කෙනෙක් නේ. ධර්මයෙන් ඒ වගේ කෙනෙක් නේ. තමන් දහම ඉහිලට එනකොට තමන්ට අර පොඩි පොඩි ඇඟිල්ල මෙන්න අපහසුකම් නොසලකේ කියලා දැනෙනවත් නෑ. ඇයි ඊට වඩා ඉහිල තැනක තමන් හිත පිහිරවල මේ ඉන්නේ. ඊට වඩා අනිසායකක් තේනවා තමන්ට. ඊට වඩා තමන්ට ජීවිතේ වටිනාකමක් ලැබෙන මේ තියෙන. ධර්මයෙන් කරන්නේ පිළිතුරු මෙන්න මෙතෙන් තමයි ඔසවා සමනික. ඒක එන්නේ නම් ඊනම් මට්ටමට යන්නට ඕන. හැබැයි මානසික ඔපොච්චුනිටි ගියත් අපි සාමාන්‍ය මිනිස්සු සමග ජීවත් වෙනවා. අපේ අම්මලා කියනවා සලකනවා. දරුවන්ට කාරණාව සලකනවා. වෙනදාට හොඳයි විතරයි සැලකුවේ. දැන් මේ දහමට ආවට පස්සේ අපේ වැඩිපුර යාළුවෝ ඉන්නේ කවුද? හොඳ යාළුවන්ට වඩා ඉන්නේ අහස්සයන්ට පත් වෙන අය, දුක් විඳින අය, මානසික පීඩාව දිනකට තමයි අපි වැඩිපුර ළඟ ඒකට තමයි උදව් කරන්නේ ඊට පස්සේ. හැබැයි ඒක අපි බර්න් අවුට් වෙන්නේ. අපේ මානසික තීනම තියන කවුන්සලර් කෙනෙක් වගේ තමා නිතර මෙහෙම මට්ටමක ඉන්නවා. හැබැයි අනිත් පැත්තේ දැනෙනවා ඒකට අපි උදව් කරනවා කියලා. ඒකට කිහිප වෙනවා. මානසික විතරක් නෙවෙයි සතා සිව්පාවට පාරේ ඇවිදින උඩ කුරා කොහොම යටත් අපි සලකනවා. අපි ගරු කරනවා. අපි දන්නවා කුරා කොහොමද වුණත් මේ සංස්කෘත රජවල් හිටියානේ. බ්‍රහ්මවල් හිටියානේ අද මේ ඉන්නේ. කුඩා සතේ දැක්ක පාත්තල බලනවා නේ මේ කොච්චර සතරා සත්‍යද කියලා බලනවා ඊටස. ඊට තරම් සාම සම්පූර්ණ ලෝකයක දිස බලනවා. ඒ වගේම අපාසයන්ට පත් වෙන කරදරට පත් වෙන ඉන්නට පුළුවන් තරම් උදව් කරන් තමයි බලනවා. තමන්ගේ ආරක්ෂාව තියාගෙන තමන් බුද්ධිමත්ව. ඔය සංවේදී උදව්වන එකක් නෙමෙයි මේ කියන්නේ. හැංගීම් බර උදව්වන එකක් නෙමෙයි මේ කියන්නේ. ඊට වඩා බුද්ධිමේ තලෙ ඉඳගෙන අපි අනිත් හැට පිළිහෙ වෙන උත්සාහයක් කරනවා. ඒ නිසා මේ යන ගමනේ විපීනතුනේ විශේෂයෙන්ම ප්‍රඥාවේ ඉහෙළම තැනක තියාගන්න පුත්‍රයන් වහන්සේ අපිට මේ ධර්ම දේශනා කළේ. ඉදේ කාටකින් කායි වාචික සංවරිය පදනම් කරගත් සීල අවශ්‍යයි. ඒ සීලෙන්ගෙන නිතරම සමාධි භාවනා වඩන පිණිස. බුද්ධානුස්සති භාවනාව, මෛත්‍රී භාවනාව, ධාතු මනසකාරය, ආනාපාන සතිය, මරණානුස්සතිය ඉතාම වටිනා භාවනා පිණිස. ලෝකේ බොහෝ අංශවලින් දිනු වෙච්ච අය වැඩිපුරම වැඩ භාවනා මොකද දන්නවද? මරණානුස්සති භාවනා. වැඩිපුරම ඉගෙන ගත්ත සමහර අය වැඩිපුරම උපාධි ගත්ත අය වැඩිපුරම පේටන් බලපත්‍ර තියෙන අය ස්ටීවන් ජෝබ්ස් කියන්නේ වැඩිපුරම වැඩල තියෙන මරණානුසතිය. මරණානුසතිය වැඩ මරණය තෙමි තෙමි තව තව අලුත් පේටන් බලපත්‍ර ගන්න එකක් තියෙනවා. මැරෙන කලින් ලෝකෙට නිර්මාණ ඉදිරිපත් කළ එකට මෙයන්නේ. මැරෙනවා කියන්නේ දුක් විඳින ආඩන ඉන්න අය සැබෑ මරණානුසතිය වැඩනයි නෙවෙයි. මරණාසදී වඩන කෙනා තමයි ජීවිතේ වැඩිපුරම වැඩ කරන කෙනා, වැඩිපුරම ලෝකෙට පිට වෙන කෙනා. එනිසා තමයි කියන්නේ ඔබ මියගිය දවසේදී ඔබ පිළිබඳව කියන වචනේ වාක්‍ය, ඔබ කිය අහන්න කැමති වාක්‍ය ලියලා තියලා ඒ අනුව තමයි ජීවත් වෙන්න කියලා කියන්නේ. මේ අද මියගියපු කෙනා ලෝකේ බොහෝ දෙනෙකුට බොහෝ කාලයක් යහපත පිණිස වැඩ කරපු කෙනෙක් තමයි අද මේ නෙද්දේ පියාගෙන ඉන්නේ කියලා. ඔබ ගැන ගුණකතනයක් කියන පුළුවන් විදිහට ඔබ වාසය කරන්න ඕන. අද මේ අවසන් ගමන යන්නේ මානව වර්ගයාගේ යහපත වෙනුවෙන් දිගු කලක් ලෝකේ යහපත කරපු මිනිසෙක් කියලා. අද මේ අවසන් ගමන යන්නේ අසල් වැස්සයන්ට කරුණාවෙන් උදව් උපකාර කළ කරුණාවන්ත හදවතක් සහිත වූ කාන්තාවක කියලා. මම කොච්චර ලස්සනද? අද මේ අවසන් ගමන යන්නේ සෝහන්සක් ලෙඩු සුවපත් කළ ලතෙත්තු හදවතක් තිබුණු සාසු සේවිකාවක හෙදියකි. අද මේ අවසන් ගම යන්නේ අනාගත පරපුරේ දහස් ගණන් දරුවන්ට කරුණාවෙන් දෙනට පෑදූ ගුරු මෑණියන් කෙනෙක්. අන්නේ වගේ තමයි මේ කිසියම් ශේත්‍රයක් තියෙනවා නම් අන්නේ ශේත්‍රයට තමා යම් කිසි විදියක හැකි පමණින් දායකත්වය දක්වන කෙනෙක් හැකියටයි අපි මෙතන පියාගන්න ඕන. අපි තව එක දවසක් ජීවත් වුණා තමයි ඒක කරන්න පුළුවන් වෙන්නේ. අපි ඒක කරන්න ඕන. ආවමසෙන් ලෝකේ බොහෝ සත්‍යයක මෛත්‍රිය වඩපු කෙනෙක් මේ මියගොස් ඉන්නේ කියලා. අපිට දෙන කතා සීල සත්ත්ව සෝපත්ත්ව සෝපත්ත්ව සෝපත්ත්ව යන ලෝකෙම ඉන්නේ. ඈ මිලියන කීයද රෝගී දැනගහන්නේ? කෝටි 70යිනේ. කෝටි වෙන එකක් ඉතින් මිලියන 70යිනේ. මිලියන 7000යි. මිලියන 7500ක් විතරනේ. එතකොට මෙන්න මේ විදිහට අපිට පුළුවන් වැඩිපුරම මෛත්‍රී වඩන්න, වැඩිපුරම බුදුමන වඩන්න, වැඩිපුරම ධාතු මනසිකාරය වඩන්න, වැඩිපුරම අනිත්‍ය සංඥා වඩන කෙනා වෙන්න. පාරක යනවා නම් පිටුතුනි ඒ පාරේ ඒ වෙලায় ගමන් කරන අයගෙන් වැඩිපුරම මෛත්‍රී භාවනා කරන කෙනා වුණ වෙන්නට ඕන. ඔබ යමි පාරක යනවා නම් ඒ වෙලায় වැඩිපුරම බුදුගුණ වැඩම යන කෙනා වුණ වෙන්නට ඕන. මේ වගේ එක එක නිර්ණායක වලින් තමයි යන්න පුළුවන් උපරිම මට්ටමට යන උත්සාහ කරන්න. ඒක අනිත් අය පරාජයට යන ගමනක් නෙවෙයි. තමන්ම තමන් ඊට වඩා අද ගුණ දහමේ දිනුනා කියලා තමන්ම තමන් ගැන සසඳමින් ඉදිරියට යන්නේ. එහෙම ගියාට ඒක ක්ලේශයක් වෙන්නේ නැහැ, බය වෙන්න එපා නේ. මාන්නැතිවීමක් වෙන්නේ නැහැ. බුදුහාමරගේ දේශනා කළේ එහෙම කරන්න කියලා. සුසුකම්මත ජීවාම වේර්ණේසු අනු අවේරිනෝ. වේර්ණේසු මනුෂ්‍යසු විහාම අවේරිනෝ. වෛර කරන ලෝකෙ මිනිසුන් අතරින් මම වෛර නොකරන කෙනෙක් කියලා තමයි සතුරු වෙන්නේ. ලෝකේ බොහෝ දෙනෙක් අනිත් පැත්තේ ගමනක් වෙනවා. මම නම් ගමනක් වෙන කෙනෙක් නෙවෙයි. මං ඉවසන කෙනෙක්. ලෝකේ බොහොම දෙනෙක් ලෝභයෙන් දැඩි මසුරුකමෙන් ඉන්නයි. මම මේ මසුරුකම අඩු කරන්න ඉන්නේ කෙනෙක්. ලෝකේ බොහෝ දෙනෙක් අනිත්‍යයේ දිනුවට අකමැති ඊර්ෂ්‍යා කරන අය. මම මේ ඊර්ෂ්‍යා කරන කෙනෙක් නෙවෙයි. තමාමම තමන් ගැන ඇගීමක් කරන අවස්ථාවේ. මානං නිස්සায়ে මානං පහදම කියන කාරණයක් තියෙනවා. මානේ උපයෝගී කරගෙන මේ මානේ දුරු කරන්නේ කියලා. මැනීම කියන එක රහත් වෙනකම් මානේ තියෙන වෙනත. රහත් වෙනකම් මානේ තියාගන්න තෝරන. ඇයි මැන සසඳමින් තමයි යන්නේ මම දැන් සෝවාන් වෙලා ඉන්නේ. මම නම් සකදාගමුනේ නෑ. මම දැන් සකදාගම වෙනවා. මම දැන් සකදාගම වන අනාගත වෙලා යනවා. මට අනාගත වෙනවා. මනිනම් මේක මෙසම දෙකක් තියෙනවා. මං තම රහත් වෙන අනාගම් වෙලා ඉතන මම ඉක්මනට රහත් වෙන්න ඕන. මැනමැන තමයි මේ යන්නේ. රහත් වුණාට පස්සේ මානේ නැහැ. එනිසා සඳහන් කරනවා. එක්කෙනෙකුට මේ ආර්ය මාර්ගයේ දෙපාරක් යන්න බෑ. දෙපාරක් රහත් වෙන්න බෑ කෙනෙකුට. ඒ වගේම කියනවා යම් කිසි කෙනෙකුට මේ මාර්ගය අවසන්ට යන්න බෑ කියලා. ඇයි කියන්නේ? අවසන්ට ගියාට පස්සේ තමා ගියා කියලා හිතනවා නම් යන්නේ නැහැ. ඇයි තමාගේ තමා පුද්ගල සමාධිය තාම තියෙනවා. අවසානයේක දෙපාරක් යන්න බෑ. අවසානයේ ගියා කියලා හිතනවා නම් ඒ ගිහිලක් නෑ. ඒ යාම සමගම තමා පුද්ගල වාදය දුරු කරලා තමාගේ දෘෂ්ටි සියලම දුරු කරපු තමා සාමාන්‍ය කෙනෙක් බවට පත් වෙන තමා ගියා කියලා කියන්නේ අන්තිමට. මම සෝවාන් වෙලා කියලා කියනවා නම් ඒ කියන්නේ මම සෝවාන් වෙලා නැහැ කියන එක තමයි. පින්වත්නි සෝවාන් වෙනවත් අනාගම වෙනවත් නෙවෙයි අපට අවශ්‍ය වෙන්නේ. අපට අවශ්‍ය වෙන්නේ අවිද්‍යාව දුරු කරන්න. අපට අවශ්‍ය වෙන්නේ දුකෙන් නිදහසෙන්. ඒ දුකෙන් නිදහස් වෙච්ච කෙනාට ආර්ය පුද්ගලයන් කියන නම තමයි. මෙයා සෝවාන්, මෙයා සකදාගාමි, අනිත්‍ය විසින් තමයි හඳුනන්නේ. අපි කියනවා නම් එතන මොකක් හරි ගැටලුවක් තියෙනවා. පින්දුනේ මේ වගේ දහමක් අපට පැනවිලා තියෙන්නේ. ඒ නිසා මේ දහම කියපි. ඊටම ලස්සනට ටිකෙන් ටික පියවර තබන්නට ඕන. ඒ ධර්ම මාර්ගයේ යනකොට අපේ ජීවිත තුළ පැනවෙන ලක්ෂණ ටික තමයි කර්ණිමිත සූත්‍රයේ තියෙන්නේ. ඒ දැයි දහම කියන ආරම්භ කරපු මොහොතේ අපේ ළඟ ඇතිවන මූලික ලක්ෂණ ටික තමයි මංගල සූත්‍රයේ තියෙන්නේ. පටි රූප දේශ වාසෝච මාතා වේ දෝපට්ඨාන පුත දාර සංඝෝ අනාකුලච කම්මන්තං ඥානංච ධම්මචර්යාච ඥාතකාන සංඝෝ කාර්යම ධම්ම සවනං කාර්යම ධම්ම සංගච්ඡා. ඔන්න ධර්ම මාර්ගය ආරම්භ වුණාට පස්සේ තියෙන ලක්ෂණ ටික. ඒක ආරම්භය ඇති කරගෙන හරියට ට්‍රැක් එකට හරියට වැටුණා නම් වැටෙච්ච මොහොතේ පටන් තියෙන ලක්ෂණ ටික තමයි මොනවද? සක්කෝ උයෝයිතේ, සෝයෝයිතේ, මුදු, අනතිමානි, සන්තුස්ස, සුබර, අප්පකිච්ච, සල්ලංගෝත්ති, සන්දින්දිරෝච, නිපපෝච වෙන ලක්ෂණ ටික. මේ කර්ණිමිත සූත්‍ර ලක්ෂණ ටික පිනතුනි කටපාඩම් කරලා පුහුණු කරන්න බෑ. මේ ලක්ෂණ ටික තියෙන්නේ තමයි හරියට සම්මන්විතේ ඇති වෙලා හරියට පැකිලට වැටුණාට පස්සේ තමන්ට මේ ලක්ෂණ ටික පිළිගනවා. අන්නේ හරියටම තමා ආවද කියලා තමන්ට කන්ෆර්ම් කරගන්න තියෙන ලක්ෂණ ටික තමයි මේ. ඒක ඇති කරගන්නකම් අපි උපරිම සම්මාදිතිය ඇති කරගන්නට ඕන. කලින් ප්‍රාස්යෙන්, සද්ධර්ම ශ්‍රවණයෙන්, යෝනිසෝමනසිකාරයෙන් මේ ධර්ම මාර්ගයේ සද්ධා පේනන පේනන්න අපි ලක්ෂණට මේ ධර්ම මාර්ගය ඉස්සරහට යනවා. යනකොට මෙන්න මේ කාර්ණිමිත සූත්‍රයේ ලක්ෂණ ටික විශේෂයෙන් උයෝජ සෝයෝජ කියන කාරණා දෙක අවංක වෙනවා, වඩාත්ම අවංක වෙනවා. සම්පූර්ණ මොළුවේ තමයි තියෙන්නේ මේ ධර්ම මාර්ගය ඉදිරියට යන්නේ අඛණ්ඩ වූ අවංක වූ සාය. මේ උතුම් කුසලයේ හේතුවෙන් ඔබ අප හැම දෙනාටම ධර්මාභෝධයම සැරසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පඤ්චාච නිද්දුක්ඛා භයං පඤ්චාච නිබ්බයා සෝකම් පඤ්චාච නිස්සෝකා වන්තු සම්දේති පානිනෝ.